සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි මේ නිවසේට රැස්වෙච්ච පින්නතුන් අද දින තාම වටිනා පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ගණනාත් විජේරත්න මහත්මයාගේ නිවසේට රැස්වෙච්ච ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී වෙලා බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ පින්නතුනේ බුදුහාඳුරන්ගේ ධර්මය අහන්න අපට වැටහෙනවා අපේ ජීවිතයේ කොච්චර වටිනා ජීවිතයක්ද කියලා. ධර්මය අහපු තරමටයි පින්නතුනේ අපේ ජීවිතේ සතුට දිනු වෙන්නේ. අපට අපේ ජීවිත කොයිතරම් වටින ජීවිතයක්ද කියලා අපට තේරෙන්නේ ධර්මය අහපු පමණට. පින්නතුනේ උදාහරණයක් හැටියට ගත්තොතින් දැන් මේ මොහොතේ මේ පින්නතුන් මෙතන මෙහෙම වාඩි වෙලෙන වෙලාවේ කිසියම් රටක දුප්පත් ළමෙක් මෙතෙන්ට ආවොතින් නැත්නම් අර වීදුරෙන් එහා ඉඳගෙන බැලුවොතින් ලෝකේ ඉන්න දුප්පත්ම රටක ළමෙක් ඇවිල්ලා අර ජනේලේ වීදුරෙන් එහා පැත්ත ඉඳන් මේ පැත්ත බැලුවොතින් මොකක්ද ඒ ළමයට හිතෙන්නේ මොන වගේ දෙයක් හිතේවිද ඒ ළමයට අදාහගන්න බැරි වෙ මේ මනුස්ස ලෝකෙද කියලා. නමුත් ඔබට එහෙම හිතෙනවද? ඔබට එහෙම මොහොතකටවත් හිතෙන්නේ නැහැ. ඔබට හිතෙන්නේ මේක මේ සාමාන්‍ය දෙයක් කියලා. පින්නතුනි ඒ විතරක් නෙවෙයි. අපේ ජීවිතයේ දෙස බලන විට අද අපි ලැබපු පහසුකම් ටික බලනකොට අපි සසර ආපු ගමනත් එක බලනකොට පින්නතුනි අපේ ධර්මයේ අහෝතින් තමයි අපට තේරෙන්නේ අපි කොයිතරම් වටිනා මොහොතක්ද මේ අද ගත කරන්න කියලා. ඒ වටිනා මොහොතේ තියෙන වැදගත්කම අපි තේරුම් ගත්තොත් ජීවිතේ හැම දවසක්ම අපි සමරනවා අපේ උපන්දිනයක් විදියට. ගත වෙන හැම දවසක්ම අපට ජනවාරි පළවෙනිදා දවසක් වගේ නැත්නම් අලුත් අවුරුදු දවසක් වගේ අපට සමරන්න පුළුවන් අපේ ජීවිතේ වටිනාකම අපි තේරුම් ගත්තොත්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ධර්මයේ අහන්නහන් අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. අපි හැම දෙනෙක්ගම ජීවිතයේ ප්‍රධානම බලාපොරොත්තුව තමයි සතුට. ඒ සතුට වෙනුවෙන් තමයි අපි හුඟක් දේවල් කරන්නේ. නමුත් පින්නතුනි බොහෝ දෙනෙකුගේ ලක්ෂණය තමයි අපි හිතන්නේ අපට සතුට ලැබෙන්නේ දැනට කරන කටයුතු ටික ඔක්කොම කළේ වුණාට පස්සේ කියලා. දැන් දරුවෝ කුඩාම කාලේ මේ කුඩාම දරුවෝ ඉන්න පින්නතුනි හිතනවා ඇති අනේ මේ දරුවෝ ඉස්කෝලට යවුවට පස්සේ සතුට තියෙන කියලා. ඉස්කෝලට යවන පින්නතුන් හිතයි අනේ මේ දරුවෝ යුනිවර්සිටි එකට යවපු දවසට තමයි සතුට තියෙන්නේ කියලා. යුනිවර්සිටි ඉන්න කාලේ හිතේ අනේ ඉක්මනටම උපාධිය ගත්තට පස්සේ සතුට තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතයි රැකියාවක් ගත්තට පස්සේ තමයි නියම සතුට තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතයි දරුවගේ විවාහ උත්සවය ගත්තට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා. මේ ටික ඔක්කොම කලේ වරුණාම මොකද තත්වේ? ඔබේ ළමයා කොහෙද ඉන්නේ? දරුවා කොහෙද ඉන්නේ? ඔබේ ගෙදරද? ඔබේ ගෙදරවත් නෙවෙයිනේ. එතකොට පින්නතුනි, එහෙමනම් ඇත්තටම සතුට තියෙන කොයි මොහොතේද? සතුට තියෙන පින්නතුනි මේ ගත වෙන මේ මොහොතේ. මේ දරුවා කුඩා දරුවා ඉන්න කාලේ උකුලේ තියාගෙන ඉන්න කාලේ ඒ දරුවාගේ දරු සුරතල් බලල ඔබට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. මේ දරුවා පාසල යන කාලේ ඒ දරුවාගේ දරු සුරතල් බලල පාසලේ වැඩ කටයුතු බලලා අපට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. දරුවා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ දරුවා හොඳට ඉගෙන ගන්න විදිය බලලා අපට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම අපි සතුටින් ගත කරන අවස්ථාව. ඒ නිසා පින්නතුනි අපේ හැම මොහොතකම කල්පනා කළ යුතු කාරණයක් තමයි ජීවිතයේ සතුට තියෙන කොයි මොහොතද? ජීවිතයේ සතුට තියෙන මේ ගත වෙන වර්තමාන මොහොතේ. ඒ තියෙන ප්‍රමාණයෙන් සතුට වෙන්න. මොකද අපට කල් ගත වෙන ස්වභාවය තමයි පින්නතුනි අපි එන්න එන්නම වයසට යනවා. ගත වෙන හැම දවසක් පාසාම අපි ඊටාම ආදරය කරන අපේ හිතවත්ම ඥාතීන් ටිකෙන් ටික ජීවිතවලින් සමු ගන්නවා. ගත වෙන හැම දවසක් පාසාම පින්නතුනි ටිකෙන් ටික අපි වියපත් වෙනවා, මහලු වෙනවා. අපේ මේ රූපයේ තියෙන ලස්සන ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ නිසා පින්නතුනි එවැනි තත්ත්වයක් මත අපි ධර්මයේ ඇහුවොතින් තමයි අපට තේරෙන්නේ අපි හැමදාම කල්පනා කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ඔබ හැමදාම උදෑසන අවදි වුණාම කල්පනා කරන්න. අද දවස තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස කියලා. මට ජීවත් වෙලා ඉන්න තියෙන දවස් වලින් තව ඉදිරියේදී අද දවස තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස කියලා ඔබ හැමදාම හිතන්න. එහෙම හිතන්නේ පින්නතුනි තමන් කල්පනා කරලා බලනව ඇත්තටම සතුට ලබන තමන් මොකද කරන්න ඕනේ කියලා. බොහෝ විට අපි සතුට ලබන්න කියලා කරන්නේ අපේ ඥාති මිත්‍රාදීන්ට උදව් කරනවා, දරුව උස්මහත් කරනවා, රැකී රක්ෂා කරනවා, අධ්‍යාපනය ලබනවා, ගෙදරට එන්න එන බඩු මුට්ටු වැඩි කරගන්නවා, ඉන්න සිටියකෙන් තවත් හොඳ සිටියකට යන්න බලාපොරොත්තු වෙනවා, ඉන්න ගෙදරට වඩා තවත් ලස්සන ලොකු ගෙදරකට යන්න බලාපොරොත්තු වෙනව නේද? මේව තමයි අපි සාමාන්‍ය ජීවිතයේ සතුට සඳහා කරන්නේ. මේව කරන්න එපා කියලා බුදුදහමෙන් කියන්නේ. මේව අපි එන්න එනම කරන්නට ඕන. උපාධි තියෙන කෙනෙක්, ඒක උපාධියක් තියෙන කෙනෙක් ඊට වඩා වැඩි උපාධියක් කරන්න පුළුවන් නම් කරන්න වරදක් නැහැ. ඈ එක උපාධිය බැගින් නෙවෙයි උපාධි දෙක බැගින් කරන්න ඕන දැන් අලුත්ම ක්‍රමයට. ඈ ෆස්ට් ඩිග්‍රීස් දෙකයි, මාස්ටර් ඩිග්‍රීස් දෙකයි, ඩොක්ටරේට් දෙකක් කරන්න ඕන දැන් අලුත්ම ක්‍රමයට එහෙමයි. සමහර අය ඉන්නවා මාස්ටර් ඩිග්‍රීස් 5-6 කරන අය. සමහර අය ඉන්නවා ලැන්ග්වේජස් එකක් නෙවෙයි ලැන්ග්වේජස් දෙකක් කරනවා. දැන් මේ රටේ ඉන්නවා නම් අඩුම ගානේ මේ ස්ටේට් එකේ ඉන්නවා නම් අපි ඉංග්‍රීසි රට අමතරව අඩුම ගාන ස්පෙන්ස්වත් කරන්න ඕන අපි. ඒ විතරක් නෙමෙයි පේනතුනේ සමහර ළමයි ඉන්නවා අපි ළඟදී දැක්ක එක ළමෙක් වයස අවුරුදු 8 දී ළමයට භාෂා 8ක් කතා කරන්න පුළුවන්. ඒ ළමයම වයස අවුරුදු 10 වෙද්දී භාෂා 10ක් කතා කරන්න පුළුවන්. ඒ වගේම තවත් ළමෙක් අපි දැක්ක ඉන්නවා ඒ ළමයා අවුරුදු 24යි. අවුරුදු 24 දී ළමයට භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද දන්නවද? භාෂා 24ක් කතා කරන්න පුළුවන්. ඈ ඕනනම් එවන්නම් මේ ලින්ක් එක බලන්නේ. එයාගේ නම ටිම් ඩොනා කියලා. භාෂා 24ක් කතා කරන්නේ ලියන්නත් පුළුවන්. පින්නතුනි මේ වගේ දක්ෂතා අපි ඇති කරගන්නට ඕන වරදක් නෑ. පුළුවන් තරම් දක්ෂතා වැඩි කරගන්න ඕන verbal languages විතරක් නෙවෙයි. අපි සයින් ලැන්ග්වේජ් එකත් ඉගෙන ගන්නට ඕන. මේ දක්ෂතා ඇති කරන ගන්න ගමන් පින්නතුනි අපි ඇත්තටම කල්පනා කරලා බලන්න වටිනවා. මේ දක්ෂතා ටිකත් වැඩි කරගන්න වැඩි කරන්න එන්න එන්නම ජීවිතේ සතුට වැඩි වෙනවාද කියලා අපි බලන්නටත් ඕන. සතුට වැඩි වෙනවා තමයි පින්නතුනි කාලයක් යනකම් ජීවිතේ සතුට වැඩි වෙනවා නැත්තේ නෑ. හැබැයි කලක් යනකොට මේ සතුට ටිකෙන් ටික අඩු වෙන ගන්නවා. මොකක් නිසාද අඩු වෙන්නේ? අඩු වෙන්නේ පින්නතුනි අපේ මේ ශරීරය හැමදාම මෙහෙම ලස්සනට නිරෝගීව තියෙන්නේ නැහැ. ශරීරය ටිකෙන් ටික දුර්වල වෙනවා. ශරීරයේ තියෙන ලස්සන ටිකෙන් ටික අඩු වෙනවා. අන්න ඒ තත්ත්වයටපත් වෙද්දි පින්නතුනි අර බාහිර කොයිතරම් දක්ෂතාවකට තිබුණත් පින්නතුනි අපේ සතුට අඩු වෙනවා. සමහර අපි දන්නවා ශාරීරිකව හුඟක් දක්ෂතා තියෙන අය ඉන්නවා. ජිම්නාස්ටික් කරන අය, ඩාන්සින් කරන අය බොහොම දක්ෂයි ඉන්නවා. ඒ අය පින්නතුනි කලකදී තමන්ගේ ශරීරය දැන් චීනෙහෙම ජිම්නාස්ටික් එහෙම ඔබ දැකලා තිනේ එක අතින් තමන්ගේ ශරීරයම බැලන්ස් කරන අය ඉන්නවා. විතරක් නෙවෙයි ඒ කැංගිල්ලෙන් තමන්ගේ ශරීරයම බැලන්ස් කරන අය ඉන්නවා. එහෙම කරන අය පින්නතුන් ජීවිත අවසාන කාලේ හුඟා දුර්වල වෙනවා. ඒක හැමදාම මේ දක්ෂතාවය අපට පාන්න බෑ. අන්න එවැනි තත්වයක් මත පින්නතුනි බුදුහාමුදුර දේශනා කරනවා අපේ ඇත්තටම නියම විදියට සතුට වැඩි කරගන්න අපි කුමක්ද කරන්න ඕනි කියලා. දැන් මේ කටයුතු ටිකක් අපි කරන්න ඕනේ. මේව කරන්න එපා කියලා බුදුදහමේ නැහැ. අපේ දක්ෂතාවයන් අපි උපරිම මට්ටමට අපි දිනු කරගන්නට ඕන. ඒ දිනු කරගන්න ගමන් නියම විදියට සතුට වැඩෙන ක්‍රමයක් අපි තේරුම් ගන්නට ඕන. බුදුදහමේ හැටියට පිනතුණි සැබෑ විදියටම සතුට වැඩි වෙන්න නම් අපි මොකද කරන්න ඕන? අපි මොකද කළ යුතු දේ සතුට වැඩි වෙන්න? දැන් සාමාන්‍ය ලෝකයේ තමයි කරන්නේ හොඳට ඉගෙන ගන්නවා, රැකිරක්ෂා එන්නේ නම් මිහිල රැකියාවලට යනවා, වැඩිපුර එන්නේ නම් මාසෙට ලැබෙන වැටුප වැඩි කරගන්නවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ අය කරන දේ. ඒ දේ කරන්න කියලා බුදුදහමිනුත් අපට උනන්දු කරවනවා. වාහ මහන්සියල රැකිරක්ෂා කරන්න ඉගෙන ගන්න කියලා බුදුදහමෙන් අපට නිතරම උනන්දු කරනවා. හැබැයි එහෙම කරන්න කියලා උනන්දු කරන අතරේදී බුදුදහමෙන් නියම විදියට සතුට ලබන ක්‍රමයක් දේශනා කරනවා. ඒ ක්‍රමේ තමයි පින්නතුනි අපේ හිතේ තියෙන කෙලෙස් එන්න එන්නම අඩු වෙන්නට ඕන. අපට හිතට පීඩාගෙන දෙන මානසික පීඩාගෙන දෙන කෙලෙස් හිත අපිරිසුදු කරන අකුසල සිතුවිලි අපි දිනෙන් දින අඩු කරගන්නට ඕන. අපේ හිතේ ලස්සන නැති කරන කෙලෙස් තියෙනවා. මොනවද ඒ කෙලෙස්? ප්‍රධාන වශයෙන් පින්නතුනි අපේ සිතේ පහළ වෙන අකුසල චේතනා තියෙනවා. ලෝභ, ద్వේෂ, මෝහ කියලා. මේව තමයි ප්‍රධාන අකුසල් අපේ හිතේ ලස්සන නැති කරන. අපි සසර හුඟක් කල පුහුණු කරපු ගුණධම් වල ලස්සන සොරකම් කරන සතුරන් තමයි, සොරුන් තමයි මේ අකුසල විතරක. ඒ නිසා අපේ දක්ෂතාවය තමයි කොහොමද? සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? බුදුදහමේ හැටියට සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ එන්නෙන්නම සතුට වැඩි වෙන දේවල් කරන එක. ඒ දේවල් අතුරින් සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ අපේ හිතට එන ලෝභය, ద్వේෂය, මෝහය අඩු වෙන විදියට අපේ සිත ගැන නිතර සැලකිල්ලෙන් සිටීම. මෙන්න මේ සඳහා දේශනා කරපු කාරණා පින්නතුනි බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් දේශනා කරපු සියලුම ධර්ම කාරණා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කුලුණු ස්තම්භ දෙකක් යටතේ තමයි මේ සියලුම ගුණධම එක රාශිය වෙලා තියෙන්නේ. ඒ මොනවද? එකක් තමයි මෛත්‍රිය කියන කාරණය. අනිත් කාරණේ තමයි ප්‍රඥාව කියන කාරණේ. කෙටියෙන් කියනවා නම් සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. එක පැත්තකින් අපේ මෛත්‍රිය දිනු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් සතිමත් බව දිනු වෙන්නට ඕන. මොකද කාරණා දෙක? ඔය එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙන්නට ඕන, අනිත් පැත්තෙන් සතිමත් බව සිහිය වර්තමාන මොහොත තුල සිත පවත්වා ගැනීමට තමන්දරන උත්සාහයේ හැකියාව දිනෙන් දින වැඩි වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේකයි සැබෑ ලෙසම කෙනෙකුගේ සාර්ථකත්වය කියලා බුදුදහමෙන් කියන්නේ. මොකද කාරණා දෙක? ඔය එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙන්නට ඕන, අනිත් පැත්තෙන් සතිමත් බව සම්මා සතිය දිනු වෙන්නට ඕන. මෙන්න මේක පින්නතුනි තමන් ගැනම තමන් හොඳට විමසලා බලන දිනෙන් දින වැඩි වෙනවද කියලා. මේක වැඩි වෙන, මේ දෙක වැඩි වෙනවා නම් තමයි ඇත්තටම අපේ සතුට වැඩි වෙනවා කියලා කියන්නේ. මේ කාරණා දෙක දිනු වීම තමයි ඇත්තටම අපි සාර්ථක වෙනවා කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් මෛත්‍රියෙන් දිනු වෙනවා කියලා කියන්නේ එයා අනිත් කෙනා කෙරෙහි නිතරම තමන්ගේ මිතුරෙක් දිහා බලනවා වගේ, නැත්තම් තමන්ගේම දරුවෙක් දැස බලනවා වගේ ආකල්පයකින් අනිත් කෙනා කෙරෙහි බලන්න හුරු වෙනවා. මේ මිත්‍රත්වයේ නිසා මෙයා මෛත්‍රිය නවතින්නේ නැහැ. මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ ඊළඟට මොකද තියෙන්නේ? කරුණාවක් තියෙනවා. කම්පැෂන් කියන එක. කරුණාව කියන්නේ මොකද්ද? අනිත් කෙනෙක් දුකටපත් වෙලා ඉන්න අවස්ථාවකදී ඒ කෙනාට පිහිට වෙලා ඒ දුකෙන් එයා මුදව ගන්න ඕන කියන හැඟීමත් නිතරම හිතේ තියෙනවා. ඒ වගේම මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ ඊළඟට තියෙන කාරණේ මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා. මුදිතා කියන්නේ මොකද්ද? මුදිතාව කියන්නේ ජෙලසි කියන එකේ විරුද්ධාර්ථය. මුදිතාව කියලා කියන්නේ අනිත් කෙනෙක් දීනු වෙනකොට සතුට වෙන ස්වභාවය. වෙනත් කෙනෙක් දීනු වෙනකොට ඔබේම දරුවා, තමන්ගේම දරුවා දීනු වන වගේ හැඟීමෙන් ඒ දෙස බලනවා. පිනතුනි මෙහෙම බලන්න පුළුවන් නම් අපේ හිත කොච්චර ලස්සනද නේ? ඒ වගේම මුදිතා ගුණය වගේම ඒක නාගේ ළඟ උපේක්ෂාව තියෙන මැදහත් බව තියෙනවා. ලෝකේ සමහර දේවල් අපට පාලනය කරන්න බෑ. ඇතැමිට අපේ ළඟම ඥාතීන්ගේ ජීවිතවලවත් සමහර දේවල් අපට පාලනය කරන්න බෑ. තමන් උත්සාහ කරනවා බෙහෙත් තෙත් වලින් උපදෙස් දීලා හරි නොඑක් විදියෙන් උපකාර කරන උත්සාහ කරනවා. හැබැයි ඒක ලාන්තිමට තමන්ට යම් කිසි දෙයක් පාලනය කරන්න බැරි වෙනකොට තමන් උපේක්ෂා සාගත වෙනවා. සාමාන්‍යයෙන් අපට විතරක් නෙමෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේටවත් සමහර දේවල් තමන්ගේ ඥාතීන් පිළිබඳව පාලනය කරන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තමයි ශාක්‍ය වංශිකයන්. ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන්න එකපාරක් ආවා විදුරුබ කියලා කුමාරේ. ඔව්. බුදුහාමුදුරු තුන් පාරක් උත්සාහ කළා මේක පාලනය කරන්න. තුන් වතාවෙම පුළුවන් වුණා. නමුත් හතරවෙනි වතාවෙත් මේ තැනත් ආවා බුදුහාමුදුරු ඊට පස්සේ පාලනය කරන්න ගියේ. මේ විදුරුබ කුමාරය ඇවිල්ලා මහානාම ශාක්‍යතුළු ශාක්‍ය වංශියන් කිහිප දෙනෙක් හැරුණකොට බුදුරජාණන් වහන්සේගේ ඥාතින් වෙච්ච මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කළා. බුදුහාමුදුරන් ඥාතින් තමයි බුදුහාමුදුරු දැක්ක ඒ අය ඒ වගේම අකුසල කර්මයක් සාමූහිකව අතීත ආත්ම භාවයක පැල්ල තියෙනවා. උන්වහන්සේටත් වළක්වන්න බැරි වුණා. පින්නතුනි මෙන්න මෙවැනි තත්ත්වයන් තුල යෞපේක්ෂාවටපත් වෙනවා. එතකොට මෛත්‍රිය දිනුවෙන අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ ගුණ දිනුවෙනකොට පින්නතුනි මේවට කියන්නේ මොනවා කියලාද? මේවට කියන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා. බ්‍රහ්ම විහරණ කියන්නේ මොනවටද? බ්‍රහ්ම විහරණ four sublime states. මේ හතරෙන් තමයි පින්නතුනි මහා බ්‍රහ්මයා ඇතුළු බ්‍රහ්ම ලෝකයයි ජීවත් වෙන්නේ. මේ හතර යම් කිසි කෙනෙකුට ඉහළම මට්ටමකට තමන්ගේ හිතේ දිනු කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තා මනුෂ්‍ය ශරීරයක් දරාගෙන බ්‍රහ්මයෙක් වගේ මනුෂ්‍ය ලෝකෙ ජීවත් වෙනවා. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක එක ලෝකවල තියෙන ස්වභාවයන්. සතර අපායේ සත්‍යං වා දුක්ඛිනෙනවා. මනුස්ස ලෝකේ යම් කිසි සුවයක් තියෙනවා. මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ සැප විඳින කෙනා ගැන ධර්මයේ සඳහන් වෙනවා. එයා දිව්‍ය ලෝක හයෙන් චාතුරු මහරජික දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක හයෙන් පහළම දිව්‍ය ලෝකේ හිඟා කෑම තරම්වත් වටින්නේ නැහැ කියලා. පල්ලෙහාම දිව්‍ය ලෝකේ හිඟන්නේ අපට වඩා මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනාට වඩා සැප විඳිනවා කියලා. දිව්‍ය ලෝකේ හිඟා කනයි නැහැ. බුදුහාඳුරු උපමාවකට මේ කියන්නේ ඒ අඩුම සැප විඳින කෙනාටත් කෙනාගේ මට්ටමවත් අපට නැහැ කියලා. එතකොට එහෙම තත්ත්වයක් මත තමයි අපි මනුස්ස ලෝකේ ලැබෙන දේවල් මහා ලොකු දේවල් කියලා හිතන්නේ. එතකොට ඒ දිව්‍ය ලෝක හයත් එකෙන් ටික ඉහළට යනකොට ඒ තත්ත්වයන් වල තියෙන සැපතත් වැඩි වෙනවා. බ්‍රහ්ම ලෝකයට යනකොට පින්නතුනි ඉහළම මානසික සුවයකේ කෙනා ඉන්නේ. තොර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට පැහැදිලි කළ දෙනව පින්නතුනි. මනස ලෝකයේ ඉහළම සැප විඳින විතරක් නෙවෙයි. දිව්‍ය ලෝකයේ ඉහළම මානසික සුවය විඳින විතරක් නෙවෙයි. බ්‍රහ්ම ලෝකයේ ඉන්න මානසිකත්වයෙන් මනස ලෝකයේ ජීවත් වෙන ක්‍රමය බුදුහාමුදුර අපට පැහැදිලි කළ දෙනවා. පින්නතුනි දැන් මේ අංශය දිනු කරයි කියලා අපි බය වෙන්න අවශ්‍ය නැහැ. අපි එදිනදා කරන වැඩ අපේ අතින් අතපසු වෙයි කියලා. දැනට අපි කරන වැඩ දැනටත් වඩා හොඳින් කරන ගමන් තමයි මේවත් දිනු වෙන්නේ. ආධ්‍යාත්මික දිනු වෙන කෙනා පින්නතුනි ධර්මයේ බුදුහාමුදුරුවෝ මේ මගට අපට අනුශාසනා කරන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා දරුවන්ට හොඳවට සලකන්න කියලා. දරුවන්ට හොඳට උගන්වන්න කියලා බුදුහාමුදුරුවෝ කියන සිප්පන් සික්කාපෙන්ති කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මෙහෙම කියලා දහමක් දේශනා කරන බුදුහාමුදුරෝ සඳහන් කරනවා පිරිමි පක්ෂයාට ස්වාමි පුරුෂයන්ට තමන් විවාහ වෙලා ඉන්නවා නම් තමන්ගේ භාර්යාව කැමති නම් ආභරණ වස්ත්‍රාභරණ හොඳ ඇඳුම් කනකර ආභරණ ඒවත් දෙන්න කියලා කියන සතුරු වෙන. බලන්න කොයිතරම් මානව හිතවාදී කොයිතරම් ප්‍රායෝගික ධර්මද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට පින්නතුනි අපි ධර්මයෙන් ඉදිරියට යන්න තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් එන්න එන්නම තමන්ගේ ළඟ මෛත්‍රිය වැඩි වෙනවාද කියලා. මෛත්‍රිය කියන එක පින්නතුනි සාමාන්‍යයෙන් අපි සීල සත්‍යෝ සුවපත්ත්වා කියන වචනේ අපි මුලදී සිතින් සිතනවා. නමුත් ඒක විතරක්ම නෙවෙයි. අපි නිතර කටයුතු කරනකොට අනිත්‍යය ගැන මෙත්තා සහගත කාය සම්ම කියපු විදියට කයිනොත් මෛත්‍රී සහගතව අපි ඉන්නවා. වෙනත් කෙනෙක් අනතුරකට පත් වෙන්න යනවා නම් අපි බේරන්න උත්සාහ කරනවා. වෙනත් කෙනෙකුට උදව්වක් කරන්න අවශ්‍ය නම් අපි හැමතැනදීම උදව්වක් කරන්න උත්සාහ කරනවා. හැබැයි Tamanට හානියක් නොවන විදියට. දැන් අපි කියමු ප්‍රීවිහක යද්දී බලපැටියෙක් වැටිලා ඉන්නවා නම් අපට අරගන්න බෑනේ නේ. තමන්ගේත් ආරක්ෂාව තියාගෙන තමන් අනිත් අයට උපරිම පිහිට වෙන උත්සාහ කරන. ඒක තමයි මෛත්‍රියේ තියෙන ලක්ෂණය. ඒ වගේම මෛත්‍රී සාගත වචීකම්ම කියලා එකක් තියෙනවා. මෛත්‍රී වඩන කෙනා වචනේනොත් නිතරම අනිත් අය කෙරෙහි මෛත්‍රී සාගතව තමයි කටයුතු කරන්නේ. ඇතැම් විට ප්‍රිය වචනම කතා කරන්නේ නැහැ. සමහර කෙනෙක් හිතනවා නිතර හොඳ ලස්සන වචන කතා කරනවා නම් හරිය හොඳයි හරියම මෛත්‍රී සාගතයි කියලා. නමුත් වෙනතුනි බුදුහාමුදුරන්ගේ දහම එහෙමම කියන්නේ. හොඳ ලස්සන වචන වලින් hina වේවි කෙනෙකුට ඕනම් බොරුවක් කියන්න පුළුවන්. කෙනෙක් මුලා කරන දෙයක් කියන්නත් පුළුවන්. කෙනෙක් අමාරු වැටෙන දෙයක් කියන්නත් පුළුවන් නේද? ඒ නිසා ලස්සන වචන කතා කිරීමම නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. ඒ කතා කරන වචන වලින් අනිත්‍යයට යහපත සිද්ධ වෙන්නට ඕන. කිසියම් වචනයකින් අනිත්‍යයට බැනලා හරි කෙනෙකුට යහපතක් කරනවා නම් ඒකත් මෛත්‍රී සාගතව කරන දෙයක්. ඒ නිසා වෙනතුනි බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව කරණීය මෙත සූත්‍රය දේශනා කරනවා. යම් කිසි කෙනෙක් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් හිතේ දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන කෙනා තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මඟ කොතනින්ද ආරම්භ කරන්නේ කියලා. ඒ ආරම්භ කරන්නේ මෛත්‍රියෙනුයි පටන් ගන්න. ඒ නිසා මෛත්‍රී භාවනාව අපි පටන්ගෙන නැත්නම් ඒ කියන්නේ ඇත්තටම මානසික සුවය විඳින ක්‍රමය තාම අපි ආරම්භ කළා නෑ කියලා කියන්නේ. අපි හුඟක් ඉගෙන ගත්ත අය වෙන්න පුළුවන්. හොඳ වටිනාම වාහනයක් පාවිච්චි කරන වෙන්නත් පුළුවන්. නමුත් වෙනුතින අපි නියම විදිය ආධ්‍යාත්මික සතුට ලබන ක්‍රමය තාම ආරම්භ කළා නෑ කියලා කියන්නේ. එනිසා ඉක්මනටම ජීවිතයේ සතුට දිනු කරගන්න කැමති නම් ඉක්මනින්ම මෛත්‍රී භාවනාව වඩන්නට ඕන. එතකොට මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ මෛත්‍රිය තියෙනවා, කරුණාව තියෙනවා, මුදිතාව තියෙනවා, උපේක්ෂාව තියෙනවා. ඊළඟට පින්නතුනි බුදුදහම යනෝ ඊළඟට අපේ ළඟ දිනු වෙන ඕන ලක්ෂණය තමයි සතිමත් බව කියන කාරණය. මයින්ඩ්ෆුල්නස් එක කියන කාරණය. පින්නතුනි වර්තමාන මොහොත තුළ අපේ හිත තියාගන්න අපි කොච්චර දක්ෂද කියන කාරණය. දැන් මේ මොහොතේ තමන්ගේ හිත තියාගන්න පුළුවන් නම් පින්නතුනි බලන්න ජීවිතේ කොච්චර ලස්සනද කියලා. මේ වටේ පිටේ දේවල් ලස්සන අපට එතකොට පේනවා. අපි වාහනයක යනකොට ඒ වර්තමාන මොහොත තුල අපේ හිත තියාගෙන නම් ඉන්නේ අපි යන වාහනේ ලස්සන අපට හොඳට පේනවා. අපි යන පරිසරයේ වටා පිටාවේ තියෙන කඳුවල ලස්සන, ගස්වල ලස්සන අපට හොඳට පේනවා. ඒකෙන් කියන්නේ පින්නතුනි අතීතය අමතක කරන්න, අනාගතයේ කරන සැලසුම් කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. ඒවත් කරන්නේ වර්තමාන මොහොත තුල හිත තියාගෙන කරන්න. එතකොට මෙන්න මේ සතිමත් බව දින වෙනවත් එක්කම ඊළඟ කාරණය තමයි පින්නතුනි අපේ ළඟ තවත් කරුණු දෙකක් දින වෙනවා. මොකක්ද ඒ කරුණු දෙක? එකක් තමයි සමාධිය කියන එක. එක අරමුණක සිත බොහෝ වේලාවක් තබා ගැනීමේ දක්ෂතාවය තමන්ගේ දිනු වෙනවා. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව මේ වගේ භාවනාවක් උපයෝගී කර ගනිමින් එක අරමුණක සිත සමාධිමත් කරගන්න තමන් දරන උත්සාහය කාලය ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. බුදුදහමේ හැටියට පින්නතුනි සැබෑ දක්ෂතාවය බලන කරුණ වලින් එකක් මේක. මේක තමයි පින්නතුනේ අපේ GPA එක, grade point average එක. මොකද පින්නොත්තින බුඩිස් GPA එක කියලා කියන්නේ ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක. හිත සමාධිමත් කරගන්න, හිත එක කුසල අරමුණක තියාගන්න තමන්ට තියෙන හැකියාව විනාඩියක්ද දෙකක්ද විනාඩි 5ක්ද විනාඩි 10ක්ද කියන කාරණේයි තමන්ගේ GPA එක කියලා කියන්නේ ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක කියලා කියන්නේ. පින්නතුනි වර්තමානයේ අනුව අපි කොලෙජ් එකට ගිහිල්ලා යුනිවර්සිටියට ගිහිල්ලා අපි 4 පොයින්ට් ඇවරේජ් එකක් ගන්න පුළුවන්. හැබැයි එහෙම ගන්න කෙනා වුණත් මානසික පීඩණයෙන් ඉන්න පුළුවන්. නමුත් බුද්දිස් GPA එක අපි ඉහළට කරගත්තොත් පින්නතුනි අපි මානසිකව දුක් විඳින්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ නියම විදිහේ සැප ලබන ක්‍රමයක් අපට දේශනා කළේ. මෙන්න මේ සමාධිමත් වෙච්ච සිතින් පින්නතුනි අපි ඊළඟ කාරණයක් සිද්ධ කරනව මොකද්ද? ඇත්තටම ජීවිතයට වෙන්නේ මොකද්ද කියන එක අපි සිහි කරන නොනෝනි. අපේ දක්ෂතාවය කියලා කියන්නේ පින්නතුනි අපේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. මොකද්ද පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇහිම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයට පහස ලැබීම, හිතට අරමුණු වීම. එතකොට පින්නතුනි මේ ඉන්ද්‍රිය හයක් තිබුණට මේ ඉන්ද්‍රිය හයෙන් එකක් උයි එක මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ඉන්ද්‍රිය ඉතාම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. හරියට ගිනි පෙරෙල්ලක් වේගෙන් කරකවනකොට අපට කොහොමද පේන්නේ? ගිනි වලල්ලක් වගේ පේන්නේ නේ. අන්න ඒ වගේ තමයි හිතේ වේගවත් බව වැඩි නිසා අපට හිතෙන්නේ මේ ඉන්ද්‍රිය හයම එක විට ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් එක මොහොතක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. එක මොහොතක අපි අරමුණක් ගන්න අවස්ථාව තමයි පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ. එක මොහොතක අපට එක සිතුවිල්ලක් විතර අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ එක සිතුවිල්ල තියෙන අවස්ථාවේ අනිත් දේවල් අපේ ලෝකේ නැහැ. සාමාන්‍යයෙන් සම්මුති ලෝකයේ අනුව කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව ගන්නකොට අපි උපතේ පටන් මරණය දක්වා අපේ මේ දේවල් ටික තියෙනවා. හැබැයි පින්නතුනි යථාර්ථය වශයෙන් ගත්තොත්, පරමාර්ථ සත්‍ය වශයෙන් ගත්තොත්, අල්ටිමේට් ට්‍රූත් එක විදිහට ගත්තොත් සැබෑම සත්‍ය විදිහට ගත්තොත් මොකද ජීවිතය කියලා කියන්නේ? ජීවිතය කියන්නේ පින්නතුනි මේ වර්තමාන මොහොතේ ගත වෙන මේ මොහොත. අන්න ඒ වර්තමාන ක්ෂණය කියලා කියන්නේ ස්ථිර ස්වභාවයක් නෙවෙයි, හේතුඵල ධමයක එකතුවෙන් ඇතිවෙච්ච දෙයක්. ඒ හේතු ටික නිසා ඒ අත්දැකීම මේ මොහොතේ තියෙනවා. හේතු ටික අයින් වෙනවත් එක්කම ඒ අත්දැකීම නිරුද්ධ වෙලා යනවා. අපේ හිතේ පිනතුනේ කිසිම දෙයක් එක දිගටම එක විදියටම තියෙන්නේ නැහැ. දැන් අපි බලන්න කෙනෙක් ගැන අපේ තියෙන හැඟීම බලන්න. දැන් අපට ඇතැම්මිට හිතෙනවා ශරීරය නම් වෙනස් වෙලා යනවා. ශරීරය මහලු වෙලා යන්න පුළුවන්, මරණයට පත් වෙන්න පුළුවන්. නමුත් හිත නම් එකම විදියට තියෙනවා කියලා අපට හිතෙන්නේ නේ. නමුත් පිනතුනේ තියෙනවද එහෙම? දැන් බලන්න අපි ඊටාම කැමති පුද්ගලෙක් හිටිය කියලා කියමු. ඒ කැමැතිම පුද්ගලයා අපි ළඟින් ඇසුර කරාට පස්සේ අර මුලින් තිබෙච්ච හැඟීම දිගටම තියෙනවද? දිගට නෑ පින්නතුනි. කාලයක් යනකොට ඒක වෙනස් වෙනවා. කාලයක් යනව නෑ පින්නතුනි. එක සුළු මොහොත ගන්න. ඔබ යම්කිසි කෙනෙක් ගැන හිතනවා. ඔබ ඒ පුද්ගලයාගේ ගුණයක් හිතනකොට එයා ගැන ගෞරවයක් සතුටක් ඇති වෙනවා. ඒ මොහොතේ මෙයාගේ අතින් වෙච්ච අඩුපාඩුවක් සීකනකොට කොහමද? අර සතුට ගෞරවය නැති වෙලා යනවා. එක මොහොතේ පින්නතුනි ඒ මනසේ ස්වභාවය අනුව ඒකත් වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපට මේ බාහිරින් යමක් පේනවා නම් මේ මල් වෙන්න පුළුවන්, පහන් වෙන්න පුළුවන්. දැන් මේ පේන දේ ගත්තත් පින්නතුනි ඒ පිළිබඳවත් ඒ අත්දැකීම හැමමයි. ඒ විතරක් නෙවෙයි ඒ එකම දේ උනත් පින්නතුනි දෙන්නෙක් බලනකොට දෙන්නාගේ අත්දැකීම සමාන නැහැ. ඒ දෙන්නා බලන විදිය අනුව එතනත්ගේ මානසික ස්වභාවය අනුව ඒක වෙනස් වෙනවා. දෝරියන් කියන ආහාරය ඔබ දන්නවනේ නේ? දෝරියන් කියන වචනයත් අහනකොට සමහර අය හරි සතුටුයි. සමහර අයට කොහමද? සමහර අයට වමන යන්නේ නැනොනේ. එකම ආහාරයේ පින්නතුනි. එකම ආහාරයේ පිළිබඳව එක ළඟට ඒ සුවඳ එනකොට එක්කෙනෙක් හරි කැමතියි මදුලක් කන්න, තව කෙනෙක් පලාතිවත් ඉන්න. පින්නතුනි එහෙනම් මේ සතුට කියන එක බාහිර දෙයකින්ද ආවේ? දුක කියන එක බාහිර දෙයකින්ද ආවේ? පින්නතුනි බාහිර දෙයක් ලෝකේ තියෙනව නැත්තේ නෑ, බුදුදහමේ නෑ කියන්නේ. මේ සතර මහා භූත රූපල එකතුවක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ හතරක එකතුවක් ලෝකේ තියෙනවා. නමුත් ඒ දෙයට පින්නතුනි අපට සැපක්වත් දුකක්වත් දෙන්න බෑ. ඒ සැප හෝ දුක කියන එක තීරණය වන්නේ තමන්ගේ හිතේ මානසික ස්වභාවය අනුව. මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතුනි අපි බාහිර ලෝකයේ පිළිබඳව තියෙන ලොකු බැඳීම ටිකෙන් ටික අඩු වෙලා අපේ ජීවිතේ වඩාත්ම නුවණින් ජීවිතය බලන හුරු වෙනවා. බාහිර පිටස්තර දෙයක් බලනකොටම තමන් තේරුම් ගන්නවා ඒ පිළිබඳව යම්කිසි හැඟීමක් ඇති වුනේ තමන්ගේ අභ්‍යන්තර ස්වභාවය අනුව නේද කියන එක තමන් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපට දැන් මේ පේන දෙයක් තියෙනවා නම්, දැන් මේ ගෙදරක් කියලා මේ ලස්සන පරිසරයක් අපට පේනවා, මේ පේන දේ පින්නතුනි විද්‍යානුකූල බැලුවොත් විද්‍යාඥයන් 10 දෙනෙක් ගත්තත් ඒගොල්ලන් එකම නිගමනයකට එනවා මේකයි මේක තියෙන්නේ කියලා. නමුත් පින්නතුනි බුදුදහම අනුව කොහොමද? බුදුදහම අනුව කියන්නේ පින්නතුනි මේ පරිසරය අද අපට පේන්නේ කොහොමද? අපට කර්මයෙන් නිර්මාණය කළ දීපු අපේ ඇසේ ස්වභාවය අනුව, අපේ මනසේ තියෙන අවිද්‍යාවේ ස්වභාවය අනුව තමයි අද මේක අපට ලස්සනට පේන්නේ. අපේ මේ පැත්තේ කර්මය වෙනස් වුණොත් මොකද වෙන්නේ? අභ්‍යන්තර කර්ම වෙනස් වුණොත් පින්නතුනි මේ පේන දේවල් වෙනස් වෙනවා. ඒ නිසා එහෙම ලෝකෙක අපි මේ ඉන්නේ. ඒක අමතක කරන්න එපා. එහෙම නැහැ කියලා ඔබට හිතෙනවද? පින්නතුනි මනුස්ස ලෝකේ අපි මෙහෙම ඉන්නවා. සමහර සත්‍යයන් එනවා මේ බිත්තිය ගත්තොත් ඉන්නේ. මේ බිත්තියෙන් එහා පැත්ත උඩ පේනවා. මේ බිත්තියෙන් එහාට උඩ යන්නත් පුළුවන්. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නෝ මේ සත්‍ය උඩ ඉක්මවල පේනවා. මනුස්සයන් භූතයන් සංසන්දනය කිරීම විතරක් නෙවෙයි පින්නතුනි මනුස්ස ලෝකේ ගන්න. එකම මනුස්ස ලෝකේ උනා සමහර අය වයසට ගිහලා එක්තෙන් වෙනකොට සමහර අකුසල කර්ම විපාක තියෙන අය යාට නොයෙක් විකෘති රූප පේන ගන්නවා. අනිත් පැයට කාටවත් ඒක පේන්නේ නැහැ, ඒ තැනත් අර පේනවා. සමහර අය ඇතැම් විට දරුවා කෑම ටික කියනවා අනේ තාත්තේ මේ කෑම ටික කන්න කියලා. මේ තාත්තා කෑ ගහගෙන දුවන කාමරයට ගිහිල්ලා පුටුවක් අස්සේ හැංගෙනවා. මෙන්න මාව මරන්න එනවා කියලා. තාත්තට මේ කෑම ටික ගේන්නේ. එයාට පේන්නේ හතුරෙක් එනවා වගේ පේන්නේ. පින්නතුනි මෙහෙම ස්වභාවයක් ජීවිත තුල තියෙනවා. මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න මේ තැනැත්තා හැකිතාක් දුරට හිත සමාධිමත් කරමින් මෙන්න මේ අනිත්‍ය ස්වභාවය දකින්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන පින්නතුනි එයාගේ මනසේ තියෙන අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව දිනු වෙනවා. ඔහුගේ සිත වර්තමාන මොහොත තුළ උපරිම ලෙස සිත සමාධිමත් වෙමින් ඒ තැනැත්තා මේ අනිත්‍ය දකින මනසක් පුරව කරගන්නවා. පින්නතුනි අපි මෙහෙම අනිත්‍යතාවය දකින්න අපි ටිකෙන් ටික මනස හුරු කරගත්තා කියලා කියන්නේ හිත හොඳට එක කුසන අරමුණක තියාගෙන හැම මොහොතකම අපේ සිත ඇතිවන හේතුඵල ධම මත වැතිවන මේ ඇතිවීම නැතිවීමේ තැනැත්තා දකින්න දක්ෂනම් ඒ දකින මොහොත තුල පින්නතුනි ඒ තැනැත්තාට මානසික දුක් පීඩා නැහැ. ඒ තැනැත්තාගේ ශරීරයේ ඉතාම බරපතල රෝගයක් ඒ මොහොතේ තියෙන පුළුවන්. ඔහුට ඒ කායික රෝගයේ දුක ඔහුට එන්නේ නැහැ. ඔහු වයසට ගිහිල්ලා මහලු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. තමන් මහලු වෙච්ච කෙනෙක් කියන ඒ දුක ඔහුට එන්නේ නැහැ. ඒ වගේම ඔහු මරණාසන්න වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මරණාසන්න දුක ඔහුට එන්නේ නැහැ. පින්නතුනි අපි සසර හුඟා ආත්ම භාවවල දුක් විඳපු අය. ඒ දුක් විඳලා අද අපි මේ සැප විඳින්නේ ඒ අතීතයේ කරපු මහා පින කනිසංශයක් විදියට. මේ ආත්ම භාවය තුලත් පින්නතුනි ඔබ කොයිතරම්නම් දුක් විඳින්නේ නැද්දනේ? පාසල් යන්න, ඉගෙන ගන්න, තමන්ගේ ගෙදර හදා ගන්න, දරුවෝ ටිකට උගන්වන්න, වාහනය ගන්නනේ, ඒ ණය තුරස් ටික ගෙවලා ඉවර කරන්න අපි ඔබ හුඟක් මහන්සි වෙච්ච අය. මේ ඔක්කොම දේවල් ටික පින්නතුනි අපි මොහොකටද කළේ? මේ හැමදේම කළා සසර හුඟක් පින්දහම් කළා හුඟක් මහන්සි වෙලා ලස්සනට ගයක් හදාගෙන හොඳ සිටි එක අපි මේ ලස්සනට ඉන්නේ මොකටද? ඔබ හිතලා තියෙද? නිකම් බුදිය ගන්නද? නිකම් වයසට යන්නද? දරුවෝ ටිකට උගන්වලා විතරක් නිකන් ඉන්නද? නෑ පින්නතුනි, ඊට වඩා ජීවිත පරමාර්ථයක් අපට තියෙනවා. ඒ පරමාර්ථය තමයි මෙන්න මේ සති සමාධි ප්‍රඥා තුන තුල තමන්ගේ හිත උපරිම මට්ටමට තියාගෙන තමන්ගේ ජීවිතේ උපරිම සතුට විඳින්නයි මේ ටික ඔක්කොම අපි ලබා ගත්තේ. අපි තවදුරටත් දුක් විඳින්නේ නෙවෙයි පින්නතුනි, මෙච්චර මහන්සි වුණේ. අපි මෙච්චර මහන්සි වුණේ මෙන්න මේ උපරිම සතුට අපේ හිත ගන්න. හරියට අපි නොඑක් දේවල් හොයලා, ගල් බොරළු හොයලා හොයලා, ඊට පස්සේ යකඩ හොයලා, බොහොම ගිහිලා රත්තරන් රිදී හොයලා, ඊට පස්සේ මැණික් හොයලා, අන්තිමටම දියමන්තියක් අපි අතර ලැබුවා වගේ පින්නතුනි, මෙන්න මේ මට්ටම තුල අපේ හිත දිනු කරගන්න පුළුවන්. අපි ජීවිතේ ඉහළම සතුට විඳිච්ච දවසක් කල්පනා කරලා බලන්න. අපි හැම දිනෙකම ජීවිතේ නොඑක් විදියට සතුට විඳපු අවස්ථා ඇතිනේ. එයින් කීපයක් මතක් කරගන්න බලන්න. ඇතැමිට ඔබ මුලින්ම උපාධිය ගත්ත දවස වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයට මුලින්ම ගිහිපු දවස වෙන්න පුළුවන් නේ. ඇතැමිට ඔබ මුලින්ම රැකියාවක් ගත්ත දවස වෙන්න පුළුවන්. ඔබට කියන මුලින්ම වාහනයක් ගත්ත දවස වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙච්ච දවස වෙන්න පුළුවන්. ඔබට පළවෙනි දරුවා ලැබිච්ච දවස වෙන්න පුළුවන්. මේවා අපි පින්නතුන් ජීවිතේ හුඟාක්ම සතුටෙන් ගත කරපු අවස්ථා නේ. හැම කෙනෙකුටම ජීවිතයේ වෙන අවස්ථා තියෙනවා. පින්නතුනි, ඒ අවස්ථා බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. නමුත් ඊටත් වඩා ඉහළම මානසික සුවයට පත්වන දහමක් දේශනා කරපු අනුශාසනාවක් තමයි බුදුදහම කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට පින්නතුනි මෙන්න මේ සම්මා සතිය මත පිහිටලා උපරිම ලෙස සමාගිසිත සතිමත් කරගෙන ප්‍රඥාවෙන් බලන්න පුළුවන් මට්ටමට, අනිත්‍යතාවය බලන්න පුළුවන් ඉදිය මනසක් දිනු කරගන්න පුළුවන් නම්, අන්න ඒ ගත වෙන මොහොත පින්නතුනි ජීවිත කාලේ තමන් අර සැප බඳපු ඉහළම සැප බඳපු සත්‍යයටත් වඩා ඉහළම මානසික සුවයක් දිනු කරන මාවතක් මේ බුදුහාමර දේශනා කළේ. එනිසා පින්නතුනි මෙන්න මේ තත්ත්වය අපි ලබා ගන්න උත්සාහ කරන්න ඕන. අපි මේ හැම දෙයක්ම කළා හුඟාක බෙහෙස මාංශ උනේ මෙන්න මෙතෙන්ට අපි මේ කටයුතු ටිකට ගන්න. හිතන්නේ ඔබ පින්නතුනි මේ ආත්ම භාවයේ අවුරුදු 40 50 විතරයි කියලා. අපි පින්නතුනි සසර හුඟාක් මේ සඳහා දාන ආදී පෙරම් පුරපු අය. හුඟාක් පින් දහම් කළා මේ පහසු වාතාවරණය මේ ටික ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනා කලේ කුමක් සඳහාද? මෙන්න මේ මට්ටමට සිත දියුණු කරගන්න, මට පහසුකම් ටික ලැබෙන්න, හොඳ පරිසරයක්, හොඳ ඥාති මිත්‍රාදීන්, හොඳ ධර්ම දේශනා, බුද්ධෝත්පාද කාලයක්, මේ වගේ දේවල් මට ලැබෙන්න කියලා අපි සසරේදී හුඟාක් පින් කරපු අය. පින් කළා විතරක් නෙවෙයි පින්නතුනි, ඒ පින් කරනවත් එක්කම අපි හුඟාක් ප්‍රාර්ථනා කරපු අය. අන්න ඒ නිසා එක පැත්තකින් මෛත්‍රියත්, අනිත් පැත්තෙන් සතිය දිනු කරමින් හිතේ සමාධිය සහ ප්‍රඥාව දිනු කිරීම සඳහා අපි හැම දිනෙකම තනි තනියම උත්සාහ කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, තවත් කළ යුතු වැදගත්ම දෙයක් තියෙනවා. අපේ ළඟම ඥාතීන්ට, අපේ ඊටාම හිතවත් අයට අපි ආදරේ නම්, ඒ ආදරයට අපි මොනවද කරන්නේ? ඒයට අපි සාමාන්‍යයෙන් කෑම වේලක් දෙනවා, ඉගෙන ගන්න උදව් කරනවා, උපන්දිනයකට තෑග්ගක් දෙනවා, මේ වගේ දේවල් අපි කරන්නේ නේ. ඒවත් කරන්න පින්නතුනි. ඒ අතුරින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ඔය යම් කිසි කෙනෙක් තමන්ගේ දරුවෙකුට හරි ඥාතිවරයෙකුට හරි හිතවතෙකුට හරි ඇත්තටම ආදරේ නම්, ඇත්තටම ආදරේ නම්, ආදරේ නැත්නම් ඕන්නේ, ආදරේ නම් ඒ තැනැත්තාට ධර්මයෙන් උදව් කරන්න කියලා, මේ ධර්ම මාර්ගයට යන්න උදව් කරන්න කියලා. ඇයි එහෙම කළ යුත්තේ? මේ දහම් මඟ කියා දීම තමයි පිනතුනි ඒ තැනැත්තාට වඩාත්ම සතුටෙන් ඉඳීම සඳහා තියෙන මාවත. එනිසා මේ ජීවිතේ ඔබ කැමති ඔබ ළඟින් මැසුරු කරන ඔබේ දරුවන්ට, ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට එය හුඟා සතුටෙන් ඉනව දකින්න ඔබ කැමතිද අකමැතිද? ඔබ කැමතිනේ. කැමති නම් පිනතුනි ඇයට ධර්මයෙන් උදව් කරන්න ඕන. එනිසා තමයි සම්බදානං ධම්මදානං ජිනාති කියලා කියන්නේ. එන්නේ ඒ සතුට නිසාම පින්නතුනි, ඒ ආධ්‍යාත්මික දියුණුව නිසා මේ තැනැත්තාට මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? එයා මේ හිටි ආත්ම භාවයට වඩා හොඳ තැනක උපදිනවා. පින්නතුනි ඔබේ ජීවිත කාලේ ඔබ කෙනෙකුට උදව් කළා. ඒ තැනැත්තා මරණයටපත් වුණාට පස්සේ ඒ තැනැත්තා උපදින්නේ කලින් හිටිය ආත්ම භාවයට වඩා හොඳ තැනක නම් පින්නතුනි ඔබට කොච්චර සතුටක්ද ඒක? එහෙනම් එදාට ඔබ අඬන්නට ඕනේ නෑ මිය ගිය කෙනා වෙනුවෙන්. ඒක තමයි පින්නතුනි කෙනෙකුට දෙන ලොකුම උපකාරය. විශේෂයෙන් අපේ අම්මා තාත්තා ඉන්නවනම් එයාට හැකි ඉක්මනින් මේ උදව් අපි කරන්න ඕන. සමතාත් විතරක් නෙවෙයි. දරුවන්ටත් මේ උදව් අපි ඉහෙළම ආකාරයෙන් කරන්න ඕන. අපිට ළඟදී එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණා මේ රටේ මෙන්නේ. ඒ හාමුදුරන්ට අවුරුදු 25ක් විතර වෙන්නේ. හාමුදුරන්ගේ නංගි නැති වුණා. නංගි අන්තරා වුණා ලංකාවේ. ඉතින් මේ හාමුදුරුව හරියම දුකෙන් හිටිය පහුගිය කාලේ. අපි ඇහුවා ඇයි දුකෙන් ඉන්නේ කියලා. හාමුදුරුව කියනවා හාමුදුරනේ මට නංගි මැරිච්ච නිසා නෙවෙයි දුක. නංගියට මේ ධර්මය මට දී ගන්න බැරි වුණා. නංගී හොඳට ධර්මයේ හැසිරෙනව දකින්නට මට දැක ගන්න බැරි වුණා. ඒකයි මට දුක කියලා. ඒ නිසා පින්නතුනි අපිත් එක්ක එකට ඉන්න ඥාතීන් අද මේ එකට ඉන්න අය තව අවුරුදු කීපයක් යනකොට අපි හුඟ දෙනෙක් ටිකෙන් ටික අතුරුදහන් වෙලා ටිකෙන් ටික ජීවිතෙන් සමුවරගෙන අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි මේ. ඒ නිසා පින්නතුනි ඉන්න කාලෙදී හැකිතාක දුරට අපේ දානමය පින්කම් කරනවා නම් අපේ යහළු මිත්‍රාදීන් ඒ දානමය පින්කම් වලට සහභාගී කරගන්නට ඕන. අපි සිල් ගන්නකොට එයත් අපි සිල් ගන්න එක කරගෙන යන්නට ඕන. අපි භාවනා කරනකොට පින්නතුනි gedara ඉඳගෙනම හරි වෙලාවක් වෙන් කරගෙන අපි දරුවොත් එක්ක අපේ අමල තාත්තලේක අපි භාවනා කරන්නට ඕන. පින්නතුනි එහෙම කිරීම තමයි Taman මේ හදන ගෙවල් වලින් ගන්න ප්‍රයෝජනෙ. දැන් බලන්න දැන් මේ ගෙදර ගත්තත් මේ ගෙවෙනියම ඔබ කොච්චර මහන්සි නැද්ද? කොච්චර පෑ ගානක් ඔබ මේ සඳහා වැඩ කරන්නේ නැද්දනේ? කොයිතරම් ප්‍රාර්ථනා කරන්නේ නැද්ද මේ වගේ හොඳ තැනක හොඳ විදියට මේ වගේ හැඩරුව තියෙන ගෙයක් හදන්න ඕන ලස්සනට එන අය සතුට වෙන විදියට මේ වගේ තියෙන්න ඕන කියලා අපි කොච්චර කැපවීම කරන්නේ නැද්ද මහන්සි නැද්ද? අන්න ඒ තමන් ඉන්න ගෙදර පිනුතුනි ලස්සන වෙන්නේ මෙන්න මේ වගේ පින්කම් කරන්න ඕන. තමන්ගේ යහළු මිත්‍රාදීන්ට ආරාධනා කරලා සංග්‍රහයක් කළා බණහන සලස්සලා දීලා ඒ ඇත්තක භාවනා කරනකොට පින්නතුනි මේ ගෙදර කොච්චර ලස්සනද මේ ගෙදර වටිනාකම කොච්චර වැඩි වෙනවද මේ ගෙය නිසා ඔබට කොච්චර පිනක් සිද්ධ වෙනවද පින්නතුනි මෙන්න මේව තමයි අපි පරිහරණය කරන අපි මහන්සියෙන් හරිහම්බ කරපු මේ ධනයෙන් ගන්න ප්‍රයෝජනෙ. නිකම් මේ ගෙදර ඉඳලා යහළුවන්ට කෑම වේලක් දීලා නිකම් මේ ගෙදර අවුරුදු 50කට හිටියට ඒ ගෙදර වටින්නේ නැහැ පින්නතුනි. ඒ ගෙදර වටින්නේ ඒ ගෙදර ඉන්න කාලේ පුළුවන් තරම් ඒගෙන් යන්න කලින් පින්කම් කරන්න. සමහරට ගෙදරට එනකොට විතරයි සමහර අය ඈ උත්සවයක් තියලා නැත්තම් මේ පිරිත් කියලා ගේ පටන් ගන්න එන්නේ. හැබැයි මෙතන ගෙදරින් යනකොට එකපාරට ඇරලා යනවනේ. පින්නතුනි අපට එක්තරා කෙනෙක් හම්බවන මේ සංගුසේ පැත්තේදී ඒ මහත්මයා ගෙදර හුඟක් කාලෙ ඉඳලා තියෙනවා. ඉඳලා ඒ ගෙදරින් වෙනත් ගෙදරකට යනකොට හාමුදුර වඩම්මල දානයක් දුන්නා. දානයක් දුන්නේ මොකටද දන්නවද? එයා කියනවා මම මේ ගෙදර හුඟක් කාලෙ හිටියා හුඟක් පින්දහම් කළා. ඉතින් මට හුඟක් සතුටුයි. ඒ සතුට සමරනත් එක මම මේ ගෙදර පින්කමක් කරනවා. ඒ තරන්නේ මේ ගෙට ඊළඟට එන අයට සෙත් පතනත් එක මම මේ පින්කම් කරන්න කියලා. බලන්න පින්නතුනේ කොච්චර අහිංසක හැඟීමක්ද? අපට බොහෝ වෙලාවට අපි තැනකට යනකොට ආරම්භයේදී විතරයි සතුට වෙන්නේ අපි සමරන්නේ උත්සවයක් ගන්න. නමුත් ඒ ඉන්න තැනින් තමයි නික්මලා යනකොට පින්නතුනි ඒ අපි ඉන්න තැනදී හොඳවට දේවල් කරා නම් අපට හුඟා සතුටු ඒ ස්ථානේ යනකොට. දැන් අපි ගිහපු ඉස්කෝලේ බලන්න. තමන් හොඳට ඉගෙනගත්තු කෙනෙක් නම් තමන් ගිහපු ඉස්කෝලේ දකිනකොට හරි සතුටක් නේ. හැබැයි ඉගෙනීම කඩාකප්පල් වෙච්ච කෙනෙකුට කොහොමද? ඉගෙනීම අසාර්ථක වෙච්ච කෙනෙකුට කොහොමද? ඉස්කෝලේ දකින කොටත් කියන් තියනවා. ගුරුවරු මතක් වෙන කොටත් කියන් තියනවා සමහර විට. පින්නතුනි හොඳට ඉගෙනගත්තු කෙනෙකුට එහෙම ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඒ තමන් හිටිය තැනගෙන ලොකු සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අපේ ශරීරය අපි හැමදාම තියාගෙන ඉන්නේ ශරීරයක් නෙවෙයි. මේ අද අපි පරිහරණය කරන ශරීරය කවදා හරි දවසක අපි අත්හරිනවා. අපට කවදා හරි දවසක මේ ශරීරය පාලනය කරන්න බැරි වෙනවා. අන්න මේ ශරීරය අත්හරින දවසේදී පින්නතුනි තමන්ට තමන්ගේ ශරීරය ගැන ලොකු ගෞරවයක් ලොකු කෘතඥතාවයක් ඇති වෙන්න ඕන. ඒ ඇති වෙන්නේ කොහොම නන්ද? එහෙම ඇති වෙන නම් මේ ශරීරය පරිහරණය කරන කාලයේදී තමන්ගේ දෑත දෙපය උපයෝගී කරගෙන තමන් අනිත්‍යට උපකාර කරපු කෙනෙක් වෙන්නට ඕන. තමන් පින්කම් කරපු කෙනෙක් වෙන්නට ඕන. මේ ශරීරය උපයෝගී කරගෙන භාවනා කරපු කෙනෙක් වෙන්නට ඕන. එහෙම කරපු කෙනාට පින්නතුනි ඇතැම් විට මේ ශරීරය අත්හැරලා වෙනත් ආත්ම භාවයක ඉපදුන අවස්ථාවකදී ඇතැම් විට මේ ශරීරය බලන්න පුළුවන් තැන්වල සමහර ඉපදෙනවා. ඒ ඉපදෙලෙනකොට පින්නතුනි මේ ශරීරය දිහා බලන විට පුදුම විදිහේ හැඟීමක් පොට ඇති වෙනවා. අනේ මේ ශරීරය මන් නිකන් අත්හැරියේ නෑ. මේ ශරීරය මම ලස්සන කර කර අනිත්‍යයට මාන්නය ඇති කරගන්න මං අවස්ථාව දුන්නේ නෑ. මේ ශරීරයෙන් මං හුවා පින්කම් කළා නේද කියලා තමන්ගේ ශරීරය ගැන තමන්ට ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරය මහලු වෙනකොට වයසට යනකොට සමහරයට තමන්ගේ ශරීරය එපා වෙනවා. අර ලස්සනට ඉන්න කාලේ නම් හුවා සතුටෙන් ඉන්නේ කණ්ණාඩි ළඟට දවසකට වාර ගාණක් යනවනේ. හැබැයි වයසට යන්න යන අපි කණ්ණාඩි ළඟට යන වාර ගාණ ටිකෙන් ටික අඩු වෙනවා. තවත් වයසට යනකොට ඇතැම් විට දවසකට වසරයක් කණ්ණාඩි ළඟට යන්නේ නැහැ අපි. පින්නතුනි ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අපේ ශරීරෙම සමහරට අපට එපා වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් පින්නතුනි මේ ශරීරයෙන් අපි හොඳට දැහැමිව හිටියනම් මේ ශරීරය උපයෝගී කරගෙන අපි හොඳ දේවල් ජීවිතේ කළා නම් අන්න ඒ කෙනාට පින්නතුනි තමන්ගේ ජීවිතය ගැන කිසි විටකත් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. එන්න එන්නම ජීවිතයේ සතුටයි වැඩි වෙන්නේ. පින්නතුනි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තු සූත්‍රය ඇත්තෙම අපි ටිකක් වෙනස් කළා කියන්නේ බලාපොරොත්තුනේ ටිකක් ඒක ගැඹුරු සූත්‍රයක්. අපි මුලින් හිතන් හිටියේ මේ සූත්‍රයෙන් ධර්ම දේශනා කරන්න. හැබැයි ඒක අපි තාම කෙටියෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පස්සේ මේ ළමයින්ටත් කරුණු ටිකක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි මුලින් කියපෝ කරුණු පසුව ළමයින්ටත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ තියෙන නිවාප කියන සූත්‍රය. නිවාප සූත්‍රය. ඒ සූත්‍රයට අදාළව අපි පොඩි හෑන්ඩ් අවුට් එකකුත් හදලා තියෙන්නේ ධර්ම දේශනාවෙන් පස්සේ ඔබට බලන්න දෙන්න. පින්තුනේ මේ නිවාප සූත්‍රයෙන් කියන්නේ මුවන් අල්ලා ගැනීමට යොදන උපක්‍රමයක් ගැන. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ කියන පොතේ. එකල ඉන්දියාවේ තිබෙච්ච ක්‍රමයක් තමයි මුවන් අල්ලන්න කිසියම් උපක්‍රමයක් යොදනවා. මොකක්ද උපක්‍රමය? වනාන්තර සමීපෙහි සමහර මුව වැද්දන් කරන්නේ ඒ මුවන් අනුභව කරන කැමර ගන්න තුරණ වර්ග වගා කරනවා. පැලෑටි වර්ග වගා කරන ලොකු භූමියක්. මැද සුද්ධ කරලා වටේට හැංගිලා බලන් ඉන්න පුළුවන් විදියට තියෙනවා. මැද තනිකර හිස් භූමියක් විදියට තියෙනවා. ඒ හිස් භූමියේ මේ අය කරන්නේ අර මුවන් කැමති පැලෑටි වර්ග තුරුණ වර්ග වගා කරනවා. මුවන් කරන්නේ මොකද? මුවන් දන්නේ නැහැ මේක උගුලක් කියලා. එතකොට ඒ මුවන් මේ ස්ථානවලට එනවා. එතකොට මේ සූත්‍රය සඳහන් වෙනවා මේ මුවන් ඇල්ලීම සඳහා මේ උපක්‍රමයක් විදියට තන වගා කරන කෙනා ඒ කෙනාගේ අදහසක් තියෙන අනේ මේ තනකොළ කාලමුව හොඳට සුවපත් වෙන්න, හොඳට නිරෝගී වෙන්න, හොඳට මහත් වෙන හැදෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ නෑ. එහෙම අදහසින් නෙවෙයි මේ කරන්නේ. එහෙම මෛත්‍රියකින් නෙවෙයි මේ කරන්නේ. සමහර දැන් ඌරු හදන ඇත් ඉන්නවනේ නේ. ඌරන්ට කැම දෙනවනේ නේ. කැම දෙන අවස්ථාවේදී මෛත්‍රියෙන් තමයි දෙන්නේ. නමුත් වෙනතුනේ ඇත්තටම එහෙම ලොකෝම ආදරයකින් නෙවෙයි ඒක කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ මුව වැද්දන් මේ තන බිම වගා කරනකොට වගා කරන්නේ මෛත්‍රී සාගතවම නෙවෙයි, උපක්‍රමයක් විදිහට කරන්නේ. ඉතින් අර අසරණ මුවන් පිනතුනි මේ ස්ථානවලට එනවා. තුරණ භූමිය විතරක් නෙවෙයි සමහර කැලවල අපි දැකලා තියෙන ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල අපි හිටිය තැන් සමහර ආරණ්‍යගත ස්ථාන. මේක හුඟක් කල්පනාවෙන් ආනේ, හිත නරක කරගන්න එපා, හිතම නරක කරගන්න එපා. මේ සමහර ওই පායන කාලවල එහෙම සමහර ස්වාමින් වහන්සේලා ආරණ්‍යවල ලොකු වතුර ටැංකි තියලා තියෙන මුවන්ට එහෙම බොන්න. සමහර අය සමහර සතුන් දඩයම් කරන අය ඒ වතුර තියපු තැන්වල ඇවිල්ලා රැකගෙන ඉන්නවා. ඉඳලා සත්තුන්ට ඉතින් හානි කරනවා. එහෙමයි ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ මුව වැද්දන් කියන අය අර තෘණ භූමි වගා කළා, තන භූමි වගා කළා. ඒ මුවන් ඒක මැදට ආවට පස්සේ වටේම රැකවල් දාලා මේ මුව ටික කොටු කරගන්න. මුවන් අල්ල ගන්නවා. එතකොට මේ මුවන් අර වැද්දගේ ග්‍රහණයට හසු වෙනවා. පින්නතුනි මෙන්න මේ පළවෙනි මුව කණ්ඩායම. මේකට අහු වුණා. මේ පළවෙනි මුව කණ්ඩායමට මුව කණ්ඩායම් හතරක් තියෙනවා. මුව රංචු හතරක් ඉන්නවා. මේ පළවෙනි කණ්ඩායම දන්න එක පාර දුවගෙන ආවා. ආපු ගමන් තන භූමියක් තිබුණ දැක්කා. කනපල කන්න ගියා. කෑ විතරක් නෙවෙයි ඒ කාලේ ඒකෙම බුදිය ගත්තා. හරියම සතුටින් හොඳම තැනක් කියලා යන්න ඕනත් නැහැ. මෙතනම ඉන්න පුළුවන් කියලා යාලා ඒකටම වෙලා හිටිය හවස වෙනකම්. ඉන්නකොට පින්න තියන අර මුවවැද්දන් ඇවිල්ලා කැමති විදියට හොම අල්ලගත්තා. එතකොට මේ මුවවැද්දන්ට වෙච්ච අනතුර දැකපෝ තවත් මුවන් රංචුවක් මේක දැක්ක හොඳට. දැකලා ඔවුන් මොකද කළේ? ඔවුන් අර තන පිට්ටනිය ළඟටවත් ආවෙන ඈතටම ගියා. කැලේ මැදටම ගියා. ගිහිල්ලා කැලේ බොහෝ කාලයක් ඔවුන් හිටියා. කැලේ තියෙන පොඩි පොඩි ගස් වර්ග අනුභව කරමින් හිටිය කාලයක්. වර්ෂා කාලේ හිටියා. නමුත් පින්නතුනි ග්‍රීෂ්ම කාලේ ආවා. රස්නි කාලේ ආවා. ඈ සමයක ආවා. ඊට පස්සේ මේ කාලේ ටිකෙන් ටික ගස් වල වේලෙලා ගියා, තනකොළ නැතුව ගියා. ඊට පස්සේ මේ දෙවනි මෝරංචිව මොකද කළේ? කැමැත්තක් තිබුණෙත් නැහැ නේද? ඉතින් කරන්න දෙයක් නැහැ නේ, බඩගිනනේ. බඩගිනේ මැරෙන නිසා කොහොම හරි අර තන භූමියට ආවා. ආවට පස්සේ අර හොඳට තනකොළ තියෙන දැකලා කෑම කෑවා. කෑවට පස්සේ අර කලින් එක අමතක වුණා. අමතක වෙලා ඒ දෙවනි මෝරංචුවත් අර තන භූමිය තුලම ප්‍රමාද වෙලා හිටියා. අර වැද්දා ටික ඇවිල්ලා මෙයාව අල්ලගත්තා. මේ මෝරංචුව අල්ලගත්තා. මේ දෙවනි කණ්ඩායම. තුන්වෙනි කණ්ඩායම පිනුතුනේ මොකද්ද? තුන්වෙනි කණ්ඩායම දැන් මේක දැක්කා. දැකලා මොකද්ද කළේ? ඔවුන් අර කනකොල කන්නාව ඇතුළටම ගියේ නැහැ, වටේ ඉඳලා ටික ටික කෑම කෑවා. කාලේ ඒක නැවතුන්නේ නැහැ, එහෙමම පැනලා දිව්වා. දුවල ළඟ තියෙන පොඩි කැලේකට වෙලා හිටියා හවස් කාලේ. දැන් මුව වැද්ද බැලුවා ඈ මුවන් ඇවිල්ලා තියෙනවා, ඇවිල්ලා කෑම කාලත් ගිහිලා තියෙනවා. බලනකොට මේ ළඟ හැංගිලා ඉන්නවා කියලා දැක්කා. දැකලා මොකද්ද කළේ? ඒ පලාතේම ආවරණ විදියට ලොකු වැටක් ගැහුවා. වැටක් ගහලා අර තුන්වෙනි මුව කණ්ඩායමත් අල්ලගත්තා. මේ තුන්වෙනි මුව කණ්ඩායමටත් බේරෙන්න බැරුණා. මේ තුනම දැකව පින තුනේ හතරවෙනි මුව කණ්ඩායම මොකද කළේ? ඔවුන් කලේ ඔවුන්ටත් බඩගිනි වුණා. නමුත් ඒ හතරවෙනිට ආපු මුව රංචුව හුඟක් බුද්ධිමත්. ඒ මුවන් ඇවිල්ලා වටේ ඉඳගෙන තනකොළ කෑව කාපු ගමම බඩ පිරුණු ගමම පැනලා ගියා. ගියේ ළඟට නෙවෙයි කැලේ ඈතටම ගියා. හොයාගන්න බැරි විදියට දුරටම ගියා. ඊට පස්සේ දැන් වැද්ද බැලුවා කෑම කාලක් ගිහිලා තියෙනවා, ළඟත් අර කලින් හිටියා වගේ ළඟත් නැහැ. ඊට පස්සේ මොකද කළේ? බැලුව ඈතට ගිහිල්ලා අල්ලගන්නත් බෑ. මේ මුව වැද්ද නොට් ටිකක් බුද්ධිමත්. ඕන් කල්පනා කළා දැන් මේ ආපු මුව අල්ලගන්න ගියොතින් අනිත් මුවත් කලබල වෙනවා කියලා මොකද කළේ? ඒ මුව අල්ලන්න ගියේ නැහැ. කමන්නේ ඒගොල්ලන් කාල පළච්චාවි කියලා. එහෙම නැවැත්තුවා. ඒ අතරේ එන විටින් විට එන අනිත් මුවන් අල්ලගත්තා. ඒතර හතරවෙනි කණ්ඩායම සම්පූර්ණයෙන්ම අර වැද්දන්ගේ ග්‍රහණයෙන් මිදුණා. දැන් මේ මුව කණ්ඩායම හතරක් ගැන කිව්වේ. මතකයිනේ හතරනේ? කතාවන්නේ තව හොඳට මතකයිනේ. එතකොට දැන් මේ කතාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින්නතුනි අපේ ජීවිතය ගැන කියන්න මේ කාරණා හතර. මොකද්ද අපේ ජීවිතය කියලා කියන්නේ? අන්න ඒ මුව කණ්ඩායම හතරක් හිටියේ වගේ අපේ ජීවිතවලත් සමහර ඇත්තන් ජීවිතයේ විමුක්තියක් මානසික සුවයක් බලාපොරොත්තුෙන් කටයුතු කරනවා. කටයුතු කළත් ඒත නැත්තා පංච ඉන්ද්‍රියන් වලට එන අරමුණු වලට ඒත නැත්තා මුලා වෙනවා කියලා. ඒකට කියන බුදුදහමේ පංචකාම සැපේ කියලා. පංචකාම සැපේ කියන්නේ මොනවද? ඇහැට රූප දකිනකොට, කනට ශබ්ද ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ විඳිනකොට, දිවට රස දැනෙනකොට, ශරීරයට පහස දැනෙනකොට අපි හිතනවා මේ සුවය එන්නේ බාහිරින් කියලා. ඒ නිසා බාහිර පේන රූප ශබ්දවලම සම්පූර්ණයෙන්ම ජීවිතයේ මුලා වෙලා ඒ තුලම එතනත්තා ජීවත් වෙනවා. දැන් මෙහෙම කියනකොට කලබල වෙන්න එපා. දැන් එහෙමනම් අපි රූප බලන්න එපාද, ශබ්ද අහන්න එපාද, කෑම කන්න එපාද, නිදියන්න එපාද කියලා මේ කියන්නේ කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතන්නේ මේ රූපයේ තියෙන්නේ බාහිරයි කියලා හිතුවටින්. මේ මලක් දකිනකොට මේ මලේ ලස්සනාවේ බාහිරින් මේ මල නිසා සතුට ආවේ මට බාහිරින් කියලා හිතුවොත් තමයි ඒ තුල අපේ හිත බැසගන්නේ. ඒ තුල හිත බැසගත්තොත් පින්නතුනේ ඒ දෙයට දැඩි ආසාවක් ඇති කරගත්තොත් ඒ බාහිරින් පේන දේ වෙනස් වෙනකොට ඒක දිරාපත් වෙනකොට මහලු වෙනකොට ඒ දුක් ටිකත් බාර ගන්න වෙනවා. ඇසට පේන රූපේ ලස්සන අනේ මට ලස්සන විතරක් දෙන්න වෙනස් වෙනකොට නම් ඒ ටික නම් එපා කියලා ඒ ටික බාර නොගෙන වෙයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය වලින් අරමුණු විඳින්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නතේ කාමා යානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලස්සන රූප, ශබ්ද, ගන්ධ මේවා කෙලෙස් නෙවෙයි. කෙලෙස් කියලා කියන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තර සංතානෙ ඇතිවන අකුසල විතර්ක. ඒ නිසා බාහිර දෙයක් පරිහරණය කිරීම නෙවෙයි ගැටලුව. ඒ දේ පරිහරණය කරනකොට අපේ බුද්ධිමත්ව නුවණින් පරිහරණය කරන්නට ඕන. අපේ ළඟ ඉන්න දරුවාට අපි ආදරය කරන්නට ඕන. ඒ දරුවට හොඳට උගන්වන්නට ඕන. දරුවා අපේ දරුවා, අපි නිසයි දරුවා මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඒ දරුවාට අපි යුතුයකම් ටික කරන ගමන් අපි දැනගන්නට ඕන දරුවා කියලා කියන්නේ මේ සසර ගමන් කරන සත්‍යයේ අද අපේ ළඟ අපේ උණුසුමේ ඉන්න දරුවා ගිය ආත්මේ වෙනත් කෙනෙක්ගේ උණුසුමකට හිටියේ දරුවෙක් මේ ඉන්නේ. ඒ වගේම මේ දරුවාම ඊළඟ ආත්මභාවේ වෙනත් කෙනෙකුගේ දරුවෙක් වෙන දරුවෙකුයි අපි මේ සුරතල් කරන්න කියලා අපි නුවණින් දකින්නට ඕන. එහෙම දකිමින් අපි ඉන්නකොට පිනතුනේ ඒ දරුවාට හොඳට උගන්වනවා, දරුවාට ධර්මයක් දෙනවා විතරක් නෙවෙයි දරුවත් එක්ක තියෙන අනවශ්‍ය බැඳීමත් අපේ අඩු වෙලා අපි යුතුයකම විදියට විතරක් කරනවා. දරු සුරතල් බාරනවා, දරු සෙනෙහස දක්වනවා, දරුවන්ගේ දිනුවේදී සතුටු වෙනවා. නමුත් ඒ දේ කරද්දී පිනතුනේ ඒ දරුවන් නිසා වන දුක් ටික අපෙන් දුක් ටිකෙන් නිදහස් වෙනවා. පින්නතුනේ දරුවන් අපට කෙලෙ හිටියත් ඒ දරුව හැමදාම අපට ඇති දරුව නෙමෙයි. කවදා හරි දවසක මේ ජීවිත කාලයම දරුව වෙනත් තැනකට යනවා, වෙනත් කෙනෙකුට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දරුවා කවදා හරි අපි ඒ දරුවගෙන් වෙන් වෙලා මේ ජීවිතෙන් අපි සමු ගන්නවා. අන්න ඒ දවසේදී පින්නතුනේ අපට මානසිකව දුක් පීඩා නොවන විදිය මනසක් අපි කලින්ම හදා ගන්නට ඕන. ඒ මොහොතේදී අපට හිත හදා ගන්න බෑ. ඒ මොහොතේදී හිත හදාන ගියොත් පින්නතුනේ අපි ප්‍රමාද වැඩි. එනිසා කලින්ම අපි ඒකට සුදුසු විදිය මානසිකත්වය හදා ගන්නට ඕන. මේ පින්නතුන් දන්නවා බන්දුල මල්ලිකාව ගැන. අහලා තියෙනවනේ නේ? බන්දුල මල්ලිකාව ගැන බොහොම ලස්සන කාන්තාවක් බුදුහාමරයන් කාලේ හිටියේ. මේලපලඳනාව දිමිච්ච කාන්තාවන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් තමයි විසාකාව, අනිත් කෙනා මේ බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව සෝවාන්ල හිටිය කෙනෙක්. මේ සෝවාන්ල හිටිය බන්දුල මල්ලිකාව පිනතුනේ මේ බන්දුල මල්ලිකාවට දරුවන් කොච්චර හිටියද? දරුවන් 32 දෙනෙක් හිටියා කියලා කියනවා. නියුලමයි ඔක්කොම. ඔක්කොම පුතු හිටියි. පිනතුනේ මේ දරුවන් 32 දෙනා සහ බන්දුල මල්ලිකාවගේ ස්වාමිය තමයි බන්දුල සේනාධිපතිය කියලා කියන්නේ. කොසරයිතුමාගේ හිටිය හමුදාවේ නායකයා. ඔහු කොච්චර දක්ෂද කිව්වොත් පින්නතුනි ඔහුගේ එක යුද උපක්‍රමයක් තියෙනවා. සතුරන් එනකොට සතුරන් කොහොම හරි එක කෙලින් පාරකට ගන්න ඔක්කොම ටික. එක කෙලින් පාරක් හදලා තිබුණේ ඒ පාරේ සතුරන් 500ක් එනකොට ඒ 500ම එකට හිටින විදියට පාරට ලං වෙනකොට එක ඊතලෙන් මේ 500ම පසාරු කරගෙන යන පුළුවන් විදියට විදින පුළුවන් දක්ෂ කෙනෙක්. ඔහු මේ දුන්න අදිනකොට සඳහන් කරනවා ඔහු අස්සයන් දෙදෙනෙක් දාලා ඉන්න මේ අස්ව කරත්තේ පිටුපස්සේ රෝදේ එරෙනවා කියලා. ඒ තරම් ශක්තිමත් කෙනෙක් බන්දුල සේනාධිපතිය කියලා කියන්නේ. එහෙම ශක්තිමත් කෙනෙක්ව හිටිය ඔහු සහ ඔහුගේ දරුවන් 32 දෙනාම පින්නතුනේ වරක් මේ බන්දුල මල්ලිකාව දානයක් බෙදමින් ඉන්න අවස්ථාවකදී දැන්වීමක් ආවා. මේ 33 දෙනාම යුද්ධයට ගිහිලින් අවස්ථාවක නිවේදනයක් ආවා, ලියුමක් ආවා. මේ 33 දෙනාම යුද්ධයේදී මරණයට පත් වුණා කියලා. ස්වාමින් වහන්සේලාට දානය බෙදන අවස්ථාවේ බන්දුල මල්ලිකා පින්වතුනි මනසේ සිතේ මුහුණේ කිසිම වෙනසක් නැහැ. සාමාන්‍ය විදියට ස්වාමින් වහන්සේලාට දානය බෙදමින් හිටියේ. ඒ මොහොතේ පින්වතුනි සම්පූර්ණයෙන්ම හිත සමාධිමත් කරගෙන උපරිම ලෙස ප්‍රඥාවෙන් ඇය නුවණින් දැක්කා. ඒ දැකීම නිසා පින්වතුනි ඒ දුක් ටිකෙන් යට නිදහස් වෙන පුළුවන්කම ලැබුණා. පින්වතුනි මේක සරල දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි කියනවා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පිරුවන් පාකල හැඬුවා කියලානේ. හරියට පින්වතුනි ඒ මොහොතේ සිහිය නොතිබ්බොත් හඬන්න වෙනවා. සෝවාන් වෙච්ච කෙනාට නෙමෙයි සකදාගාමී වෙච්ච කෙනාට හඬන්න හඬන්න වෙනවා. හැබැයි අනාගාමී වෙච්ච කෙනෙක් එහෙම හඬන්නේ නැහැ. දැන් මේ ගිහි ජීවිතයක් ගත කරපු බන්දුල මල්ලිකාව සෝවාන් වෙල විතර හිටියේ. ඇය උපරිම ලෙස තමන්ගේ හිතේ අවස්ථාවේ සිහියෙන් තියාගත්තා. ඇයට ඒ සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තිබුණා. ඇයි තාම සාර්ථකව ඒ අවසන් කටයුතු සිද්ධ කළා විතරක් නෙවෙයි. අන්තිම කාලේ බුදුහාඳුරෝ පිරුවන් පෑවා කියලා ආරංචි වුණාට පස්සේ ඇය කල්පනා කළා ඒ ලස්සන තිමිච්ච මෙල පනන්දනාව ඒකත් ඒ ආදාන කමිටුට දුන්න මේකත් බුදුහාඳුරන්ට වියදම් කරන්න ඒ ආදානට වියදම් කරන්න කියලා ඇයි ඉතාම උපේක්ෂා සාගතව පස්සේ සම්පූර්ණ මාගම ජීවිතයකට නැඹුරුණා. පින්වතුනි අපි මේ උදාහරණයක් සඳහන් කළේ අපේ ජීවිතවලත් පින්වතුනි නොඑක් විදිහේ අපට වෙන්වීම් දරා ගන්න සිද්ධ වෙනවා. හඬන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණේ පින්වතුනි මෙන්න මේ තත්ත්වයන් වලට අපි පත් වෙද්දී ඊට කලින් අපේ මනස හදාගෙන ඒ තත්ත්වෙන් අපව නිදහස් කරන්න. ඉතින් අපි මේ සඳහන් කළේ නිවාප සූත්‍රයේ අර මුවවැද්දන් හතර දෙනෙක්ගේ කාරණා ගැන සඳහන් කළා. මුවරංචු හතරක් ගැන පළවෙනි කණ්ඩායම පංචකාම සම්පත්තිය තුලම අර කලින්ම තුරුණ භූමියට ආපු මුවන්ට එක වගේ සමහර අය මේ ලෝකයේහි මේ ඇස්කන්නා සාද ඉන්ද්‍රිය වලට එන අරමුණු වල සම්පූර්ණම හිත බැස ගන්නවා. බැසගත්තොත් පින්නතුනි ඒ දේ වෙනස් වෙනකොට අපට දුක් වෙන සිද්ධ වෙනවා. අර පළවෙනි කණ්ඩායම වගේ බුදුහාමර සඳහන් කරනවා. දෙවෙනි කණ්ඩායම තමයි අර කැලේට ගිහිල්ලා අර වතුර තියෙන කාලේ කැලේ ඉඳලා බැරි කාලය වගේ සමහර අය උපරිම උත්සාහ කරනවා මේ අස්කන්න ආසාදීන්ද්‍රිය වලට යන අරමුණු පාලනය කරගන්න. එහෙදී හිත බුද්ධිමත්ව තියාගෙන උත්සාහ කරන නමුත් කාලෙකදී යාට බැරි වෙනවා, යා අසමත් වෙනවා. යා අන්තිම කාලේ මේ පේන රූප ආදියට සිත නැඹුරු වෙලා ඒ තුල බැස ගන්නවා. යා ප්‍රමාදයටපත් වෙනවා. තුන්වෙනි කණ්ඩායම සඳහන් කරනවා අර තන කාලා තනකොළ කාලා ළඟ ගිහිලා අර හැංගිල හිටියේ. ඒ වගේ තමයි සමහර අය ධර්මයේ හැසිරෙන අය ඉන්නවා. එයා අර පංචකාම සම්පත්තිය තුර දැඩේ ගිජුව නැහැ. නමුත් ඒ තැනැත්තා නොයෙක් විදිහේ දෘෂ්ටිවල එළිබෙල ඉන්නේ. මොනවද දෘෂ්ටි කියලා කියන්නේ? සත්‍යා මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද, ජීවිතේ ආත්මද අනාත්මද, ලෝකයේ සාස්වතද අනාත් අසාස්වතද කියලා මෙන්න මේ වගේ දෘෂ්ටිවල එක නෑ ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි වුණත් එවැනි දෘෂ්ටිවල තමයි තාම ඉන්නේ. එයින් එකක් තමයි අපි හිතනවා මරණයෙන් පස්සේ එහෙම මේ තැනැත්තාම ඉපදෙනවායි කියන කාරණේ. ඒක සම්මුති සත්‍ය අනුව හරි. නමුත් වෙනතුනේ ගැඹුරට යනකොට ඒ දෘෂ්ටියත් අපට අත්හරින වෙනවා. එතකොට මෙන්න මේ විදිහෙහි අපේ හිතේ තියෙන වැරදි ආකල්ප දෘෂ්ටි මේව ඉතාම ප්‍රබලයි. මෙන්න මේවත් අපේ හිතෙන් වෙනස් වෙන්නට ඕන. ඒක ඇති වෙන නම් පින්නතුනේ ඒ තැනැත්තාට විශේෂ ඥානයක් බුදුදහමනෝ ලැබෙන්න ඕන. ඒ තමයි පටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධය ලැබෙන්නට ඕන. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පින්නතුනි හැම මොහොතෙම සිදුවන ඇතිවීම නැතිවීම පිළිබඳව තියෙන අවබෝධය ඇති වෙන්නට ඕන. ජීවිතය කියලා කියන්නේ පින්නතුනි අපි ඇසෙන් රූපයක් දකිනවා නම් ඒ මොහොතේ ඒ අත්දැකීම හටගත්තා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. කනෙන් ශබ්දයක් අහනකොට ඒකත් පෙර නොතිබී හටගත්ත ඒ හේතු ටික නිසා ඇති වුණා. හේතු ටික නැති වෙනවත් එක්කම එතෙන්දීම නිරුද්ධ වෙලා ගියා. මෙන්න මේ අවබෝධය ලැබුණොත් තමයි කෙනෙක් බුදුදහමේ අනිත්‍යතාවයේ තේරුම් ගත්තා වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ පිළිබඳව නුවණට කියනවා උදයම්බේ ඥානය කියලා. උදේ වැය පිළිබඳව ඥානය කියලා. උදේ කියන්නේ හට ගැනීම, අරයිසින් එක, වය කියන්නේ සීසින් එක. අපි යමක් පිළිබඳ වැස් කන ආසාදී ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්නකොට ඒ මොහොතේ අත්දැකීම හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේක පින්නතුනේ මේ අවබෝධයේ සහිතව යම් කිසි කෙනෙක් ටිකෙන් ටික හිත සමාධිමත් කරනවා නම් ඒ සමාධිමත් කළා කල හිතේ ඉහළම දියුණුවකට පත් වීම සඳහන් කරනවා ප්‍රථම ධානය කියලා. අන්න ඒ ප්‍රථම ධානයට පත් වීම සඳහන් කරනවා හරියට අර මුවන් අල්ලගත්තු මුව වැද්දන් වගේ අපිත් අපවත් අල්ලගන්න කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි මාරයා කියලා කියන්නේ. ඒ නිසා යම්කිසි අවස්ථාවක අපි බාහිර රූපය තුළ හිත බැසගත්තොත් ඒත් කියන්නේ මාරයාගේ ශේස්ත්‍රයේ හොගේ ෆීල්ඩ් එකේ අපි ඉන්නේ. ඒ වගේම අභ්‍යන්තර අරමුණු කර අරමුණොත් අරමුණ තුළ බැසගත්තොත් ඒත් ඒ තුළ ඉන්නේ. ඊළඟට අපි දෘෂ්ටිවල හිටියොත් ඒත් මාරයාගේ ශේස්ත්‍රය තුළ ඉන්නේ. අන්නේ සියල්ලක්ම ඉක්මවලා අපි හිත සමාධිමත් කරලා ඉහළ මට්ටමට දිනු කරෝතින් බුදුහාඳුර සඳහන් කරන වෙත නැත්තා මාරයා ගැස් දෙක අන්ධ කරපු කෙනෙක් කියලා. පින්නතුනේ අපි අහලා තියෙනවා භාවනා කරනකොට ওই මාර ලෝකේ ඉන්න අය වසවර්ති මාරය ඇතුළු පරිණිමිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉන්න අය බාධා කරනවා කියලා අපි අහලා තියෙනෝනේ. ඇයි ඒකට හේතුව? භාවනා කල හිත සමාධිමත් වෙනකොට තමයි බාධා එන්නේ. දැන් මේ මට්ටමේ ඉන්නකොට නම් බාධා කරන්නේ නැහැ, බය වෙන දෙයක් නැහැ. හොඳට සතුරු වෙනවා මාරයා. අනේ හොඳයි මගේ ෆීල්ඩ් එකේ තමයි මේ කට්ටිය ඉන්නේ. හරිම හොඳයි කියලා උදව් කරනවා තව. දැන් නම් කිසියම් ගැටලුවක් නැහැ. ආ. පින්නතුනේ ඔහුගේ ශේස්ත්‍රය තමයි මේ කාම ලෝකය කියන්නේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6. දිව්‍ය ලෝක 6 ඉක්මවල යන්න හදනකොට තමයි හිත සමාධිමත් වෙන්නේ. හිත සමාධිමත් වෙනකොටම ඔහු දන්නවා දැන් ඔහුගේ ෆීල්ඩ් එක දැන් ඕවකම් කරන්න හදන්නේ. එතකොට තමයි බාධා කරන්නේ. එතකම් බාධා කරන්නේ නැහැ. එතකම් කිසියෙම ගැටලුවක් නැහැ. හොඳට යත් එක්කම යාළුවෝ වගේ ඉන්න පුළුවන්. පින්නතුනේ අන්න එතෙන්දි තමයි බාධා කරන්නේ. එතකොට ඒ සීමායික් වල ගියාට පස්සේ ඔහුට අපිව බලන්න බෑ. ඒ නිසා ප්‍රථම ධානයේ, ද්විතිය ධානයේ ආදී ධාන හතරක් ගැන කියනවා. හිත සමාධිමත් කරන ඉහළ සත්‍යයන් හතරක් ගැන. ඊට පස්සේ ඒකම නැවත සඳහන් කරන අරූපාවචර ධාන කියලා තවත් ඉහළ මට්ටමක්. මේ ස්ථාන 8 ගැනම සඳහන් කරන්නේ පින්නතුනේ මාරයාගේ ඇස් දෙක අන්ධ කිරීමක් කියලා. ඔහුට පේන්න බැරි මට්ටමට අපි ඔහු ඉක්මවල ගියා. අන්න ඒ හිත සමාධිමත් වෙච්ච කෙනා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා කියනවා. හිත සමාධිමත් වුණාට පස්සේ පින්නතුනේ දැන් නිකන් ඉන්නේ. ඒ තැනැත්තා ඒ සමාධිමත් වෙච්ච සිතින් බලනවා හැම මොහොතෙම සිදුවන අනිත්‍යතාවය. හිත සමාධිමත් වෙන්න වෙන ඇහෙන් රූපයක් දකිනකොටම දන්නෝ ඒකේ මොහොතේ හටගෙන නිරුද්ධ වුණා කියලා. තමන්ගේ අතීත අත්දැකීමක් මතක් වෙනකොට ඒත් දන්නවා ඒක සිතුවිල්ලක් විතරයි, ඒක මේ මොහොතේ හටගත්තා එතනම නිරුද්ධ වුණා කියලා දකිනවා. යම්කිසි බැනපු කෙනෙක් මතක් වුණොත් වෙනදනම් ටිකක් හිතර කේන්තියක් ගියා, දැන් හිතර කේන්තියක් නැහැ. දැන් දන්නෝ ඒ බැනපු කෙනාගේ සිද්ධිය ඉවරයි. දැන් ඒ බැනපු කෙනා දැන් ඒක දන්නේවත් නැහැ. දැන් යාට මතකත් නැහැ. දැන් මේ තමන් හිතන්නේ මොකද්ද? තමන්ගේ මේ නිරුද්ධ වෙච්ච සිත තමයි දැන් මේ හිතන්නේ. එතකොට ඒක හරියට නොනින් දැනගත්තොත් ඒ සිද්ධිය තමන්ට සිහි කරන්න පුළුවන්. හැබැයි සිද්ධිය සිහි කරාට ඒ තැනැත්තාගේ හිතේ අමනාපයක් ඇති වෙන්නේ නැහැ. ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඒක ඒ මොහොතේ ඇති වෙන සිතුවිල්ලක් විදියට ඔහු නොනින් දකිනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදියට අනිත්‍යතාවය බලන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන් නම් අන්න ඒ අනිත්‍යතාවේ ඉන්න මොහොත තුල පින්නතුනි අපේ ශරීරයට කොයිතරම් බරපතල රෝගයක් තිබුණත් ඒකට අපි ප්‍රතිකාර ගන්න වෙන පුළුවන්, ප්‍රතිකාර නවත්තන්නේ නැහැ. නමුත් ඒ තමන්ගේ කායික රෝගයෙන් වෙන දුක තමන්ගේ මනසට එන්නේ නැහැ. ඒ මොහොතේ තමන් ඉතාම වයසට ගිහිලා දුර්වල වෙලා ඇඳේ නැගිටින්න බැරුව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ මානසිකත්වේ නම් ඔහු ඉන්නේ ඔහුට ඒ වයසට ගිහිපු ගැන කිසිම මානසික පීඩාවක් ඔහුට නැහැ. ඔහු භෞතික ස්වභාවයකින්ම වළා උසස් මානසික ස්වභාවයකින් ඔහු ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, තනත්තා මරණාසන්න මොහොතට ළඟා වෙන්න පුළුවන්. ඒ ළඟා වෙන මොහොතේදීත් ඔහුගේ සිත කිසිම බාහිර අරමුණක සිත බැසගන්නේ නැහැ ඔහුගේ. මෙන්න මේ මට්ටම කරා පිනතුණි හිත දියුණු කරන ක්‍රමයක් තමයි බුදුදහමෙන් දේශනා කරන්නේ. මෙන්න මේ මාර්ගයේ ඉන්නකොට පින්නතුනි හිතන්නේ පාපයේ මේ දෙනදා කරන වැඩ කටයුතු වලට බාධාවක් වෙයි කියලා. දැනටත් වඩා පින්නතුනි 10 ගුණයකට වඩා ඔබ කරන වැඩ සාර්ථක වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනයේ සාර්ථක වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් එන්න එන්න මිහිල රැකියාවලට යන්නේ. දරුවන්ට උගන්නන කෙනෙක් නම් ඒ දරුවොත් හුඟක් සාර්ථක වෙනවා. තමන්ට නිරෝගී භාවය ලැබෙනවා. තමන්ට දිගාසිරි සම්පත්තිය ලැබෙනවා. විතරක් නෙවෙයි තමන්ට ජීවිතේ වටිනාම දෙයක් ඒ තැනැත්තාට ලැබෙනවා. මේ පින්කම රණසංශ විදියට. ඒ මොකද්ද? ඒ තමයි පින තුනේ ධර්මයේ කියා දෙන හොඳ කල්යාණ මිත්‍රයන් උහුට ජීවිතේ ලැබෙනවා. ඒක තමයි කෙනෙකුට ජීවිතේ වටිනාම දේ විදිහට සලකන්නේ. ඒ නිසා මේ නිවාප සූත්‍රයෙන් අපිට කියන්නේ අර මුවාගේ ග්‍රහණයට අහුවෙච්ච මුවරංචු වගේ මේ සමාජින හැම දෙනෙක්ම කිසියම් මට්ටමකින් දෘෂ්ටි වලට අහුවෙලා ඉන්නේ. අන්නේ සියල්ලක් මේක බලා කිසියඳු විදියේ බාහිර අරමුණක සිත බැස නොගන්නා විදියට අපේ සිත ඉහෙලටම දිනු කරවීමටයි බුදුහාමුදුරුවෝ මේ අනුශාසනා කරන්නේ. ඒතරක් නෙවෙයි පිනතුනි. අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම ලබා දෙන්නේ මේ කරන්නේ. දැනුත් අපේ ජීවිතේට වටිනාකමක් තියෙනව නැත්තේ නෑ. නමුත් වෙනසනේ අපේ ජීවිතයේ එතරම්ම වටින්නේ නැහැ දැනට. අපේ ජීවිතයේ වටින්නේ සැබවින්ම අපි මේ ධර්මයේ හැසිරෙච්ච දවසට. ධර්මයත් එක්ක සම්පූර්ණ අපි මේ ධහම තුල ඉන්නවා නම් පිනතුණි එදාට අපේ ශරීරය මීට වඩා වටිනවා. ඒ ශරීරයක් දරාගෙන ඉන්න කෙනාගේ ඇඳුමක් හිටන් වටිනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ පටිය ධාතුවට පාත්‍රා ධාතුවට තාමත් වඳින්නේ අපිනේ. කරඬු වල තියලා දාගම් හදලා වඳිනවනේ තාමත්නේ. ඒ අවබෝධය ලබාගත්තු කෙනාගේ කෙස් බහ කෙස් ගහ හිටන් වටිනවා. ඒ විතරක් නෙවෙයි. ඒ නුවණෙන් ඒ ප්‍රඥාවෙන් ඒ මෛත්‍රියෙන් කිසියම් කෙනෙක් වාහනයක යනවනම් ඒ තැනැත්තාගේ වාහනයත් වටිනවා. ඒ තැනැත්තා යම්කිසි ගෙදරක ඉන්නවනම් ඒ ගෙදරත් වටිනා තැනක්. ඒ ගෙදර මිනිස්සුන්ගේ ගෞරවයට විතරක් නෙවෙයි අදෘශ්‍යමාන දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ වන්දනාවට ලක්වන නිවසක් බවට පත්වන නිවස. ඒ විතරක් නෙවෙයි ඒ තැනැත්තා යම් විදියක කටයුත්තකට යනවනම් එළියට යනවනම් යනකොටම පිනුතුනේ තැනැත්තාට හරියට ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරෙන් එළියට බැස්සා වගේ ඒ තැනැත්තාට අදෘශ්‍යමාන විදියට ආරක්ෂකයන් එයා බලා ගන්නවා. එයා ආරක්ෂා කරනවා. ඇයි ඒ මේ තැනැත්තාගේ මේ දැහැමි ජීවිතය නිසා පිනුතුනේ අනිත්‍යයට ලොකු ආරක්ෂාවක්. එයාට ලොකු කුසලයක් වෙනවා. අපට අතීතයේ අපෙන් ආපු ළඟම ආපු අපේ අම්මලා තාත්තලා මේ ලෝකේ බලාගෙන ඉන්න අපි දිහා. මේ ආත්මය අම්මා තාත්තා විතරක් නෙවෙයි. ඒ අය පිනුතුනේ අපේ දියුණුව වෙනවා බලන්න. අපේ ජයග්‍රහණය බලන්න. අපි ආධ්‍යාත්මික ජයග්‍රහණ අත්පත් කර ගන්න බලන්න සතුටු වෙන්න සාදුකාර දෙන්න ඒ අය බලාගෙන ඉන්නේ. හිතන්න මේ ආත්ම භාවය අම්මා තාත්තා විතරක් කියන එක. අපට කල්ප ගණන් අම්මා තාත්තා වෙච්ච අසංඛ්‍ය ගණන් සත්‍යයන් මේ විශ්වය තුළ අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා අපි ඒ අය සතුටු කරන්න වෙනවා. අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසායි හැම දෙනෙක්ම සතුටු කරන මාවතක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් ඒ මගේ යන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඉතින් අපි හිතන මේ දරුවන්ට යංශ ප්‍රමාණයකට තේරුණා කියලානේ. තේරුණ නැත්නම් ඉතින් අම්මලාට පුළුවන් දරුවන ටිකක් ඉස්සර කරලා දෙන්න. Here today we discuss what Buddha taught Buddha's message. In brief, we can explain what Buddha taught. When we explain Buddha's message, we can conclude all Buddha's teachings in both pillars. One of them is practicing loving kindness. On the other side, Buddha explained the way that how we practice mindfulness. All Buddha's doctrines focus on achieving happiness. Happiness is the main purpose of everybody. Buddha explained his all teachings that how we achieve real happiness. Our happiness depends on how far we have reduced negative thoughts from our mind. all negative thoughts can be included into three unwholesome emotions. According to Buddhism, there are three unwholesome roots. They are greed, anger, and delusion. In Buddha's language, in Pali, we say them loba, dvesa, moha. Loba, dosa, moha. These are the three unwholesome roots, unwholesome thoughts. Our success, our happiness completely depends on how far we have reduced these negative thoughts from our mind. These are the real enemies because they disturb our peace of mind. According to Buddhism, actually we have no outside enemies. According to Buddhism, enemies are inside. Who are the real enemies? Who are the true enemies? True enemies are these negative thoughts which disturb our peace of mind. When we have these negative thoughts in our mind, actually we have no real happiness. What they are? Anger, greed, and delusion. Loba, dosa, moha. These are the three unwholesome roots. Buddha explained his message how we overcome these three negative thoughts from our mind. When you grow up little by little, when you are listening to Buddha's message, you should develop your ability, your skills, your personality, that how you eradicate, how you overcome these negative thoughts from your mind. In the basic level, when we are going to overcome these three negative thoughts, especially when we go to overcome greed, in primary level, we practice generosity, offering something to others. According to Buddhists, actually in the primary level, we practice dana, giving something to others. That is one of the techniques that we can use to overcome greed or attachment. That is why, especially Asian people are always ready to offer something to others. Actually, in rural areas in Sri Lanka, there are some people who don't eat something without offering something to others. Until someone comes to their house, they are waiting. They don't eat something without offering something to others. Even we go to a restaurant, actually we are ready to offer something to others who are nearby. That is one of our traditions. Because we always try to overcome greed, offering something to others. In your life, actually, you don't earn money, but actually you also can offer something to others. Especially when there are some your friends who are in your classroom, if they need something, if you have something to offer to them, actually you can practice generosity. That is one of the ways that you can practice generosity. Especially in the morning, as Buddhists, we offer something to Buddha. Like water, food, something we offer to Buddha. That is also one of the techniques that we can practice as generosity. In the second level, when we are going to overcome anger, Buddhism has explained a technique that practicing loving kindness. We always wish others' success as our success. We think all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. Then we purify our mind from negative thoughts, from anger, from ill will. As much as we are able to overcome anger, we purify our mind also. We generate our positive thoughts. We develop our happiness because of practicing loving kindness. Actually, this is one of the meritorious deeds that we can practice in our day-to-day life. This is a great merit. It is more beneficial than practicing generosity. meditation. And also when we are going to practice, when we are going to overcome delusion or ignorance, there is a technique. Buddha explained there are four things that we have to do when we are going to overcome delusion or ignorance. One of them is understanding of the karmic law. The second level is understanding of the dependent origination. Wisdom is the opposite thing of delusion or ignorance. Buddha explained the importance of practicing wisdom. Wisdom is the most valuable thing, most valuable gem, diamond. Panya naranang ratanam. Wisdom is the most valuable gem in our life, like diamond. What is the intelligence or wisdom that Buddha has explained? Understanding of the karmic law. I think you have heard the karmic law. What is the karmic law? Karmic law means whatever we do with volition, we will have the same result. If we do something with impure mind, we will have the negative results. If we do something with impure mind, wicked mind, we will have the bad results, negative results. This is the understanding of karmic law. And also, if we do something with pure mind, we will have the fruitful results, good results, because of pure mind. If we have this understanding, we are ready to practice Buddha's message. What is the Buddha's message? Sabba papa sakaranam. Not to do any evil. We don't pollute our mind. We always keep our mind pure and calm. Because mind is the most valuable thing in our life. As much as we are able to purify our mind, we will be happy. In this situation, we always try to go away from negative thoughts. And also we try to practice good deeds. Kusala Supasampada. That is Buddha's message. What is the meaning of Kusala? Kusala means good deeds, merits. And what are the merits that Buddha has explained? There are three meritorious deeds. What they are, as Bhante mentioned before, practicing generosity, dana, and practicing virtue or morality or discipline, bhavana, practicing meditation. These are the three meritorious deeds that we can practice in our day-to-day life. And as much as we are able to practice these merits, we can generate positive thoughts and we can succeed our life. We can succeed our education. That is why we do these kind of activities, merits in our life. Understanding of the karmic law in the first level of wisdom. You know, now we are discussing the two pillars in Buddhism. One of them is practicing loving kindness. And also, the other thing is understanding of the karmic law. And here, when we understand the karmic law, we always try to overcome negative thoughts and we always try to develop good thoughts in our life. This is the first level of wisdom. And what is the second level of wisdom in Buddhism? Understanding of the dependent origination. Actually, this is a very deep topic, but don't worry, in Buddha's time, there were some children who understood this message at the age of 7. There were some children who attained enlightenment, who attained the first level of enlightenment, Sotapanna, at the age of 7. Therefore, you are also intelligent. Your parents also are intelligent. Therefore, you also can understand this reality what Buddha explained. You are born in this world to understand this reality. Don't miss this valuable opportunity. What is the second level of wisdom that Buddha explained? Understanding of impermanence. Understanding of the dependent origination. What is the meaning of impermanence or dependent origination that Buddha has explained? When we experience something through our senses, we have six senses, like eye, ear, nose. There are six senses that we have, how we get experience through our life. When we experience something through our senses, actually that experience arises at the moment. For example, when I do this sound. This sound was not before, and also after this experience, this sound doesn't remain. This sound arises and ceases at the moment. Our all experience that we receive in our life through our senses also like that. The experience that we receive is instant. If you can focus on this reality, actually you are also wise, intelligent. Buddha explained the way how we achieve wisdom, because wisdom is the most valuable thing in our life. This is the nature of impermanence that Buddha has explained. Okay, there are two steps in wisdom or intelligence that Buddha has explained. One of them is the understanding of the karmic law. Understanding of karmic law. The second level of wisdom is understanding of impermanence or the dependent origination. If you can understand this reality, actually you are so lucky, you are so fortunate, and also you are so clever than the people who have a lot of degrees. Actually, this is the highest understanding that Buddha has explained. First of all, we should get this knowledge throughout listening to Buddha's message. Then we have to practice this message. How do we practice this message? There are two things that we can practice in our life. One of them is by practicing meditation, we try to keep our attention in the present moment. We try to develop our concentration, living in the present moment, keeping our mind in the present moment. According to Buddhism, our skillfulness depends on how far we are clever to keep our mind in the present moment. This is Buddhist GPA. If we can increase the duration of concentration that we keep our mind in the present moment, actually that is the real success in our life. Not only GPA, grade point average that Buddha has explained. Buddha has explained even IQ or EQ too. Have you heard about IQ? Now IQ is old. What is the new one? New one is EQ. Emotional quotient. Now IQ is old. The new concept is emotional quotient. Emotional intelligence. EQ or EI. What is the EI or EQ that Buddha has explained? With concentrated mind, if we can reflect on impermanence, arising and ceasing of our thoughts that happens every moment, if we can keep our attention in this reality for a long time, this is the way that the Buddha checks your intelligence, your wisdom, your IQ or EQ. And day by day, while you are studying in your college or university, please try to develop your concentration and wisdom. Day by day, as Bhante mentioned before, at least 2 minutes at the very beginning, please try to concentrate your mind by practicing meditation, such as loving kindness meditation, breathing meditation. These are the techniques that we can use to concentrate our mind. As parents, please help your children. Actually, if you like your children, please give this education to your children. And please meditate with them at least 5 minutes per day at home. That is the real gift that you offer to your children. Actually, day by day, if we can develop these understandings in our life according to Buddhism, actually this is the real success in our life. As we mentioned before, in one side we try to develop our loving kindness, compassion, sympathetic joy and equanimity. On the other side, we try to develop our wisdom, understanding of the karmic law and understanding of the dependent origination or impermanence, and at the same time we try to develop our mind with concentration and wisdom, then what are the results that we can see throughout practicing this message? The final result is that nobody can, who is outside, can disturb our peace of mind. Now we depend on outside. Other people or things can disturb our peace of mind. When we develop our concentration and wisdom with the understanding of the Buddha's message, actually nobody can disturb your peace of mind. Nobody can steal your peace of mind, your inner qualities that you have acquired in your previous lives. Actually, you have a lot of values in your mind, qualities, your mind. That is why you are born as human beings with these facilities. Don't give any chance to anybody to disturb your peace of mind. That is the way that you show your personality, your skillfulness, your success, your proficiency. Day by day, we should develop our personality, our skills, by practicing Buddha's message. That is the highest way that we respect the Buddha. That is the highest way that we pay our gratitude to our parents. That is the highest way that we are grateful to our teachers. That is the way that we pay our homage to the mind. Actually, we are born here like this because of our pure mind that we have purified in our previous lives. Our mind was very pure when we live our last life. That is why we were born as human beings with these lot of facilities. When you were born in this world, a lot of scientists had discovered a lot of things for you. A lot of people have built a lot of roads, freeways, bridges on behalf of you. When you were born in this world, the way that we pay our gratitude to them is that developing our mind, increasing our inner qualities. That is the way how we show our gratitude to the people who have worked hard for our life. Okay, for that, on behalf of monks, we wish you all the best. By the power of these merits, may you be well, happy and peaceful. May your all educational goals meet with success. May all of you have longevity, good complexion, health and wealth. By the power of all these merits, may all of us attain final bliss of liberation. Sadhu, sadhu, sadhu.